කෙටියෙන් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුඛතිට්ඨිතං සාරීරික ධාතු මහාබෝධිම් බුද්ධ රූපං සකලං සදා අදේවාසේතු නොබන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්ත ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා. සදු සදු සදු. පින්නතුනි, අපේ ටික වේලාවක් මෛත්‍රී භාවනාව කරන්නටයි සූදානම් වන්නේ. අප සිටින මේ ස්ථානයේ පටන් විශ්වයේ සියලුම සත්‍යයන් උදෙසා මෙත් සිත පතුරවමු. විවිධ තලවල සත්‍යයන් විවිධ විදිහ ආත්ම භාවයන් ගත කරනවා. සතර ආය, මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක 6, බ්‍රහ්ම ලෝක, අරූපාචර බ්‍රහ්ම ලෝක, මේ සියලුම තලවල දුක් සැප විඳින අපමණ සත්‍යයන් ඉන්නවා. ඒ හැම දෙනා වෙත අපි මෙත් සිතින් සෙත් පතමු ටික වේලාවක්. හොඳයි පින්නතුනි, තමන්ගේ ශරීරය පහසුවෙන් රිලැක්ස්ව තියාගන්න. ශරීරය කෙලින් කරගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන දෙසවන් පහළට යොමාගෙන අපි ටික වේලාවක් මෙත් සිත පතුරවමු. මිනිස් ලොව සිටින සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා. අපාගතව සිටින සියලු සත්වයෝ, සතර අපාගතව සිටින අපමණ දුක් විඳින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා. සදෙව්ලොව වැසී දිවිලෝකයෙහි වාසය කරන සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා. බඹලොව වාසය කරන්නා වූ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා. අවීචියේ පටන් බවග්‍රේ දක්වා සිටින ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා. සෝපන්තේත්වා සාදු සාදු සාදු. බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ, ධම්මං ධම්මං ධම්මං වන්දේ, සංඝං සංඝං සංඝං වන්දේ, බුද්ධං ධම්මං සංඝං වන්දේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම්, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. සකලමේව හිදං බ්‍රහ්මචරියං යදිදං කල්යාණ මිත්තතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංකතාති. පූජනීය මහා සංඝරත්න අවසරයි, සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, පසුව අපු පින්නතුන් මේ ෆයිල් තියෙනවා ගන්න පුළුවන් මේ ඉස්සරහා. ලොස් ඇන්ජලස් බෞද්ධ විහාරස්ථානය අභිනවයෙන් මේ කොවීනා නගරයට පැමිණිච්ච අවස්ථාවෙහි, මේ අවුරුද්ද ආරම්භයේදීම ජනවාරි මාසය තුළම අපි මේ විදියට සතිපතා සිකුරාදා දිනයන්හි ධර්ම දේශනා මාලාවක් සූදානම් කළා. දවස් 7කින් බුදුදහමේන ප්‍රධාන මාතෘකා අපි සියල්ලක්ම ආවරණය වෙන විදියට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙතනත් තව ෆයිල් දෙකක් තියෙනවා නම් ගන්න පුළුවන් නේද? මෙහි තියෙන විශේෂත්වය තමයි මේ දින 7ට අපි උපරිම ලෙස උත්සාහ කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් අපට තේරෙන විදියට කරුණු පැහැදිලි කරන්නට. ඉතින් පින්නතුන්ගේ ධර්මඥානය දිනවන්නටත් මේ දහම්මගේ ඉදිරියට පියවර තබන්නටත් උපකාරයක් වශයෙන් අපි මේ කටයුත්ත සිදු කරන්නේ. දින 7කින් මේ කාර්යය කරන එක පහසු දෙයක් නෙවෙයි. ඒ වුණත් ඔබට කිසියම් විදියක බුදුදහම පිළිබඳව වඩාත් නිවැරදි අවබෝධයක් ලබා දෙන්නට අපි උපරිම ලෙස උත්සාහ කරනවා. අද පටන් මේ සාකච්ඡා කරන කරුණවලදී ඔබට දීපෝ ෆයිල් එකේ මුල්ම පිටුවේ තියෙනවා අපි මේ දවස් 7දී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාවන්. එහිදී විශේෂයෙන්ම අවධානය යොමු කරන සූත්‍ර පිළිබඳවත් අපි දක්වලා තියෙනවා. ඒ විදිහට අපි කරුණ පෙළ ගැස්සුවත් ඇතැම් සුවිශේෂී කාරණා ඇතැම් විට ඔබට වාර කිහිපයකදීම අහන්න ලැබේ. ඒක අපි හිතලමයි කරන්නේ. මොකද සමහර කාරණා බුදුදහමෙහි අතිශයින්ම වැදගත් කාරණා තියෙනවා. විශේෂයෙන් පටිච්චසමුප්පාදය පිළිබඳව, දුක්ඛ සත්‍ය පිළිබඳව, අනිත්‍යතාවය පිළිබඳව, ඒ වගේම ත්‍රිලක්ෂණය පිළිබඳව මේ වගේ කරුණු අපි වඩවඩාත්ම ගැඹුරට යන්නට ඕන. එහි අවසාන ප්‍රතිඵලය ලෙස ස්කන්ධ, ධාතු, ආයතන, නාම රූප කියන මෙන්න මේ ගැඹුරු ධර්ම කරුණු වඩාත්ම ප්‍රකට කරගන්නට හේතු වන විදියට කරුණු විග්‍රහ කරන්නටයි අප මේ බලාපොරොත්තු වන්නේ. ඉතින් මේ කරුණු සාර්ථක කරගන්න ලැබුණේ ඔබගේ සහභාගිත්වය නිසා, ඒ වගේම අපේ මේ ස්වාමීන් වහන්සේලාගේ කැපවීම පරිත්‍යාගය නිසා, ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයත්, ඒ වගේම ධම්මපීති හාමුදුරුවෝ, අපේ සිරිනන්ද හාමුදුරුවෝ බොහොම වෙහෙස මාංශ වෙලා පහුගිය කාලේ හුඟක් වැඩ කළා. ඉතින් පන්සලක් තවත් ස්ථානයකට රැගෙන යනවා කියන එක පහසු දෙයක් නෙවෙයි. මේ පිළිම වහන්සේගේ ඉඳන් සියලුම දේවල් මේ ස්වාමීන් වහන්සේලාගේ කර මතින් තමයි මෙදෙන්ට ආවේ. ඉතින් උන්වහන්සේලා සුවිශාල මෙහෙවරක් කළා. ඉතින් උන්වහන්සේලාගේ ඒ සේවය වඩාත්ම අර්ථවත් වන්නට උන්වහන්සේලාටත් පින් වැඩෙන විදියට අපි මේ කරුණෝ ඉදිරිපත් කරමින් මේ සේවය ඉදිරියට කරන්නට අපට ශක්ති ප්‍රමාණෙන් අපි උත්සාහ කරනවා. පින්නතුනි, අපි මුලින්ම ගාථාවක් පාලි පාඨයක් සඳහන් කළා. ඒක සඳහන් වන්නේ වරක් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ළඟදී සඳහන් කළා, ස්වාමීනි මට එක්තරා කරුණක් වැටහෙනවා. මේ සම්බුද්ධ ශාසනය ශාසන බ්‍රහ්මචර්යාව භාගයක්ම අඩක්ම රඳා පවතින්නේ කල්‍යාණ මිත්‍රත්වයේ මත කියලා මට තේරෙනවායි කියලා. මේ ශාසන බ්‍රහ්මචර්යාවෙහි ඉදිරි ගමනෙහි භාගයක්ම තීරණය වන්නේ කල්‍යාණ මිත්‍රත්වයේ මතයි කියලා. ඒ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා, මාහේවන් ආනන්ද, මාහේවන් ආනන්ද. ආනන්ද එහෙම කියන්නේපා භාගයක් නෙවෙයි. මේ ශාසන බ්‍රහ්මචර්යාව සම්බුද්ධ ශාසනය සම්පූර්ණ රඳා පවත්නේ සකල මේවිතම් බ්‍රහ්මචර්යයන් යදිදං කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්භවංගතා කියලා. සමස්ත ශාසන බ්‍රහ්මචර්යාව රඳා පවතින්නේ කල්යාණ මිත්‍රත්වය ආශ්‍රය මතයි කියලා. ඉතින් කල්යාණ මිත්‍රයන් වෙතින් මේ දහම ලැබුණොත් තමයි අපි නිසලෙස මේ ශාසන ගමන් මගේ ඉදිරියට යන්නේ. අන්න ඒ පාඩේ අපි මුලින්ම තබා ගත්තේ. පින්නතුනේ, මේ කල්යාණ මිත්‍රයා කියන එක අපට පැහැදිලිවම සඳහන් වන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මයේ පැහැදිලි කිරීම මතයි. වරක් ආනන්ද හාමුදුරුව අහනවා බුදුරජාණන් වහන්සේගෙන්, ස්වාමීනි ධර්මකථිකයා ධර්මකථිකයා කියලා කියනවා, කවුද සැබෑ ධර්මකථිකයා වන්නේ කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ, යම්කිසි කෙනෙක් දුකේ හට ගැනීමත් දුකේ නිරෝධයත් පැහැදිලි කරනවා නම්, වෙනත් විදිහකින් කියනවා නම් චතුරාර්ය සත්‍ය පැහැදිලි කරනවා නම්, තවත් විදිහකින් කියනවා නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ හට ගැනීමත් නිරෝධයත් යම්කිසි කෙනෙක් පැහැදිලි කරනවා නම් අන්න ඒ තැනැත්තා කල්යාණ මිත්‍රයා කියන්නේ කියලා, ධර්මගතිකයා කියන්නේ කියලා. අපි වෙන මොන දේශනා කළත් මේ ධර්මයෙන් බැහැරව අපට ධර්මගතිකයෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. ධර්මය අහන පින්නතුන් සතුටටපත් කරන්න පුළුවන්, හිනස්සවන්නත් පුළුවන්, උඟ වේලාවක් තෘප්තියෙන් තියන්නත් පුළුවන්. නමුත් ධර්මගතිකයෙක් වෙන්න හැම ලේසි නැහැ. ධර්මගතිකයෙක් වෙන්න නම් මේ මඟ නිසි ලෙසම අනුගමනය කරන්න ඕන. ඒ ධර්මගතිකයාට ලැබෙන්නේ ඇතැම් විට දවසක් වැඩසටහනක් කරන් ලැබෙන්න පුළුවන්. ඒ දවස තුල මේ කරුණ ඉස්මතු වෙන්නට ඕන. ඇතැම් විට ඒ ධර්මදේශකයාට පැය දෙකයි ලැබෙන්නේ. ඇතැම් විට පැයයි ලැබෙන්නේ. ඇතැම් විට විනාඩි 10යි ලැබෙන්නේ. ඇතැම් විට අපි සමහර පින්කම් වලට ගියාම සමහර ස්වාමීන් වහන්සේලා කනට කරලා කියනවා විනාඩි 2ක් වණ කියන්න කියලා. ඒ විනාඩි 2ක් කියන්න කිව්වත් අපි ඒ විනාඩි 2කේදී මේ කාරණේ මම කියන්නේ. ඒ බැහැර දෙයක් අපිට කියන්න අයිතියක් නැහැ. ඇතැම් වෙලේ මිනිස්සු සතුට නොවන්න පුළුවන්. නමුත් අපට මේ ධර්මයෙන් බැහැර දෙයක් කියන්න පුළුවන් කමක් නැහැ. මේක තමයි බුදුරජාණන් වහන්සේ අනුශාසනේ. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේ ධර්ම දේශනා කරද්දී හැමදෙනාම සතුටු කරන්න බැරි වුණා. සමහර අය පැහැදිලිවම කියන බුදුහාඳුරනේ ඔබ වහන්සේගේ දේශනට අපි සතුටු වෙන්නේ නැහැ කියලා. සතුටු වෙන්නේ නැහැ කියලා නැගිටලා ගිහුවා හිටියා. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ කාලේ හැමනම් අපේ ඉන්න කාලෙත් එහෙම තමයි. හැමදෙනාම සතුටු කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපට යම්කිසි දහම් කණිවිඩයක් දෙන්නට සිද්ධ වෙනවා. තින්නතුනි මෙතෙන්දී තාම වැදගත් කාරණිය තමයි ධර්ම ශ්‍රවණය කියන කාරණය විමුක්තායතනයක් විදිහට දේශනා කළා. විමුක්තායතනය කියන්නේ තමන්ගේ හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාවක් කියලා. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව, ඒ වගේම දේශකයන් වහන්සේ ධර්ම දේශනාවක් කරන අවස්ථාව හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාවක් කියලා. බොහෝ විට අපි හිතන්නේ ධර්ම ශ්‍රවණය කළ ඉවර වෙලා ගිහිල්ලා ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා නේද? එහෙමත් කරනවා තමයි. නමුත් වෙනතන ඊට වඩා පළමුවෙන්ම සිදු වෙන්නට ඕන ධර්ම ශ්‍රවණය කිරීමේදීම තමන්ගේ හිත කෙලෙසුන්ගෙන් යම්කිසි පමණකට හරි මිදෙන්නට ඕන. තමන්ගේ හිතේ තියෙන රාගය, ద్వේෂය, මෝහය මේ ආදී අකුසල විතරක නිවෙන විදියට ඒ ධර්ම දේශනාව පෙළගස්සල තියෙනට ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ දිනේ විමුක්තියට පත් උනේ ධර්ම ශ්‍රවණය කරද්දී. බොහෝ විට අපි හිතන්නේ නිවන් දකින්න ඇස් දෙක පියාගෙන භාවනා කරන අවස්ථාවලදී කියලා. එහෙමත් අවස්ථාවක් ගැන සඳහන් වෙනවා භාවනා කියන අවස්ථාව. නමුත් වෙනතුනේ ඊට අමතරව තවත් අවස්ථා හතරක් දැක්වෙනවා. ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනාව, ධර්ම සජ්ජායනය, ධර්ම සම්මන්ත්‍රණය, නැත්නම් ධර්ම සාකච්ඡාව කියන මෙන්න මේ අවස්ථා හතරේදීමත් කෙනෙකුගේ හිත කෙලෙසුන්ගෙන් මුදවා ගන්නට පුළුවන්. කෙලෙසුන්ගෙන් මිදලා නිවනට පත්වෙන්නට පුළුවන්. එනිසා වැඩි දිනෙක නිවන් දැක්කේ පිනතුනි ඇස් දෙක වහගෙන භාවනා කරදී නෙවෙයි, ඇස් දෙක අරගෙන ධර්මයේ නුවණින් මෙනෙහි කරද්දී. ඉතින් අපටත් මේ ධර්ම ශ්‍රවණයම විමුක්තායතනයක් කරගන්නට අපි උත්සාහ ගන්නට ඕන. මෙතන ඉඳලා අපි සඳහන් කරන කරුණු අනුපිළිවෙලින් දේශනා කරනවා. ඔබ හැම දිනාටම යම්කිසි පමණකින් මෙහි කරුණු උකහා ගන්නට පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්. අපි ඊටාම සරල කාරණේ ඉඳන් මේ පැහැදිලි කරන්නේ. බුදුදහම අහන්නට අද මුලින්ම ආපු කෙනෙකුට උනත් සිංහල භාෂාව තේරෙනවා නම් ඒ කෙනාට වුණත් යම්කිසි දුරක් යන්න පුළුවන් විදියට අපි කරුණු විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊටාම වැදගත් කාරණයක්, මේ ධහම කියන එක හරියට මහා සාගරය වගේ කියලා. වරක් උන්වහන්සේ අසුරයන් පහරාද අසුරයන්දරට දේශනා කරනවා මේ මහා සාගරයේ අනුපුබ්බ නින්නෝ, අනුපුබ්බ පොනෝ, අනුපුබ්බ පබ්බහරෝ කියලා. මහා සාගරේ ටිකෙන් ටික ගැඹුරට යන්නේ, එකපාරම ගැඹුරු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ සම්බුදු සසුනේ ධම්මග ටිකෙන් ටික ගැඹුරට යන්නේ. ඕනෑම කෙනෙකුට කිසියම් දුර මේ ධම්ම තුල යන්නට පුළුවන් තමන්ගේ ප්‍රඥාව මත. පින්නතුනේ මෙන්න මේ ධම්මගේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා, නාහම් භික්ඛවේ ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි. නාහම් භික්ඛවේ ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි. මහණෙනි මම ආරම්භයේදීම ප්‍රඥාව දේශනා කරන්නේ නැහැ කියලා. බුදුහාමුදුරෝ ප්‍රධාන වශයෙන් ධර්ම දේශනා කරන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි තනි පුද්ගලයෙකුට ධර්ම දේශනා කරපු අවස්ථාව. තවත් අවස්ථාවක් තමයි ඕඩියන්ස් එකක් පොදු පිරිසක් මුණගැහිච්ච වෙලාවේදී කරපු දේශනාව. පුද්ගලයෙක් තනියෙන් මුණගැහිච්ච වෙලාවේදී බුදුහාමුදුරෝ ඒ පුද්ගලයාගේ ප්‍රඥාව බලලා ඇතැම් විට ආරම්භයේදීම ප්‍රඥාව දේශනා කරන්න පුළුවන්. බාහ්‍ය දාරු කීරිය වැනි අයට, පොකුසාති, පස්සගමහනුන්, සරුත් හාමුදුරුවෝ, මොගලන් හාමුදුරුවෝ මේ වගේ ප්‍රඥාව මෝහකරා ගියපෝ, සසරේදී ප්‍රඥා ඉන්ද්‍රිය හොඳින් දියුණු කරපු නැත්තම් මුණගැහිච්ච වෙලාවේදී පුද්ගලිකව ඒ එක සමාන පිරිස් මුණගැහිච්ච වෙලාවේදී ඍජුවම ප්‍රඥාවට හේතු වෙන ධර්ම දේශනා කළා තියෙනවා. හැබැයි එහෙම නැති තැන්වලදී බුදුහාමුදුරෝ අනුපූර ක්‍රමයකට ධර්ම දේශනා කළේ. කොහොමද අනුපූර ක්‍රමය? දාන කතා, සීල කතා, සංග කතා, කාමානං ආදීනවං, ඕකාරං සංකලේසං, නෙක්ඛමේ තානිසංසං, මෙන්න මේ අනුපිළිවෙලක් තියෙනවා. දානය පිළිබඳව කතා දේශනා කරනවා. දන් දීමේ ආනිසංස මොනවද? සීලය පිළිබඳව කතා, නෙක්ඛමේ පිළිබඳව කතා, කාමයන්ගේ ආදීනව, මෙන්න මේ අනුපිළිවෙලට දේශනා කළා. ශ්‍රාවකයාගේ හිත මෘදු, කල්ලබෝතේ, චිත්තබෝතේ කියලා සඳහන් කරනවා. සිත මෘදු කල්හි ශ්‍රාවකයන්ට චතුරාර්ය සත්‍ය මිශ්‍රිත ධර්මයේ දේශනා කරනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ අනුපූර්ව ප්‍රතිපදාව. මෙන්න මේ මාර්ගයේදී පින්නතුනි අතිශය වැදගත් කාරණයක් තමයි ධර්ම මාර්ගයේ ආරම්භයේ ඉඳන්ම අවසානයේ දක්වාම දිවෙන ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. මොනවද ඒ කාරණා හතර? කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා. පියර මුලින් සඳහන් කළ කල්‍යාණ මිත්‍රත්වය මෙතෙන්ටත් එනවා. කල්‍යාණ මිත්‍රාශ්‍රය කියන එක පින්නතුනේ ධර්ම මාර්ගයේ ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වාම දිවෙන්නට ඕන. කල්‍යාණ මිත්‍රයන් ලැබෙන්නේ නිකන් නෙවෙයි, සසර කලාව ලොකු පිනක සහ ප්‍රාර්ථනාවක ආනිසංසයක් විදියට. අන්නේ කල්‍යාණ මිත්‍රයන් අතීත කර්මයක ආනිසංස විදියට ලැබෙනකොට ඒකෙන් ප්‍රයෝජන ගන්න නම් අපි බුද්ධිමත් වෙන්නට ඕන. අපේ ළඟත් යම් යම් ගුණාංග තියෙන්නට ඕන. ප්‍රාථමික ගුණාංග තියෙන්න ඕන. ඒ වගේම ගැඹුරට ගියාම තවත් ගුණාංග තියෙනවා. ආරම්භයේදීම තියෙන ගුණාංග තමයි තමන් යම්සි ප්‍රමාණයකට පරිත්‍යාගශීලී වෙන්නට ඕන. අත්හැරීම පුරුදු කරපු කෙනෙක් වෙන්නට ඕන. අනිත් දේ තමයි දැඩි ද්වේෂී නැති කෙනෙක් වෙන්නට ඕන. සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේදීම දේශනා කරනවා විනෙය ලෝකේ අවිජ්ජහ දෝමනස්සං කියලා. ලෝකයට තියෙන දැඩි ලෝභයත් අමනාපයත් කියන කරුණු දෙක දුරු කරගන්නට ඕන. ඒකෙන් කියන්නේ ආසාව සම්පූර්ණයෙන්ම නැති කරන්න කියලා නෙවෙයි කියන්නේ. දැඩි ලෝභය කියන එක, ග්‍රීඩ් කියන එක, ඒක නැති වෙන්නට ඕන. ඒ වගේම අනිත් අය සමග තියෙන විරසක බව අඩු වෙන්නට ඕන. නිතරම ගැටෙන ගතිය. මෙතන ඉන්න හැම දෙනෙක්ම යම ළඟ මෙන්න මේ හොඳ ගුණාංග දෙක තියෙනවා. දැඩි ලෝභකමක් නැහැ. අනිත් අයත් එක්ක දැඩි යමනාපයක්වත් නැහැ. ඒ දෙක තියෙනවා නම් පිනතුන ඔබ කාටවත් මෙහෙම ඇවිල්ලා බණක් අහන්න බෑ. අඩු ගානේ තමන්ගේ වාහනේට යන ගෑස් ටික ගැන හරි හිතනවනේ. එහෙම දැඩියම ලෝභ කෙනෙක් නම් ඔබ බොහොම දුර බැහැර ඉඳලා ඇතැම් විට රාජකාරී කරන අය පෑ ගණන් එහාට මෙහාට කරලා උදේ 8ට වැඩට යන්න තියෙන ඇතැම් විට උදේ 6ට වැඩට ගිහිල්ලා එහෙම ආගුවයි මෙතන ඉන්නවා. දුර බැහැර ඉඳලා යම්කිසි පරිත්‍යාගයක් කළා. මෙන්න මේ පරිත්‍යාගය නිසා තමයි ඔබට ධර්මය ලැබෙන්නේ. ඒ වගේම අනිත් ඇහැකිරේ කිසියම් විදියක මෛත්‍රියක් තියෙනවා. ධානා මට්ටමට මෛත්‍රියක් නැති වුණත් දැඩි ක්‍රෝධය කියන එක අඩු අය තමයි ඔබ හැම දෙනෙක්ම. ඒ නිසා ඔබ හැම දෙනෙක්ම සතුට වෙන්න ඔබේ ළඟ මේ ගුණාංග තියෙන නිසා තමයි කල්යාණ මිත්‍රත්වයේ දහම තමන්ට ලැබෙන්නේ. එතකොට මේ අතීත පින නිසා සහ මේ ජීවිතයේ තියෙන ගතිගුණ නිසා මෙන්න මේ කරුණ අපට ලැබෙනකොට ඊළඟට කල්යාණ මිත්‍රයන් ලැබුණා කියලා විතරක් බෑ. කාරණා තුනක් කල්යාණ මිත්‍රත්වය ගැන සඳහන් කරනවා. කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංගතා කියලා. කල්යාණ මිත්‍රයන් ඉන්නටත් ඕන, කල්යාණ මිත්‍රයන් යාළු කරගන්නටත් ඕන. කල්යාණ සහායතා, කල්යාණ සම්පවංගතා, කල්යාණ මිත්‍රයන්ට නැමෙන්නටත් ඕන. නැමෙනවා කියන ඔළුවෙන් නැමෙන එක නෙවෙයි, කන් දෙක නැමෙන්නට ඕන කල්යාණ මිත්‍රයන් ඇතින් දහම් පණවිඩ අහන්නට. සමහර විට අපිට කල්යාණ මිත්‍රයන් මොන ගැහෙනවා. නමුත් අපේ ළඟ තියෙන යම් යම් අඩුපාඩු නිසා ඒ කල්යාණ මිත්‍රයන් යාළු කරගන්න අපි දක්ෂ නැහැ. එහෙම වුණොත් අපට ධර්මය ලැබෙන්නේ නැහැ. ඇතැම් විට කල්යාණ මිත්‍රයන් යාළුවෙන් ඉන්නවා. හැබැයි එයා කියන දහම් පණවිඩ අහන්නට සමහර ඇත්තන් සූදානම් නැහැ. මෙන්න මේ තුනම පින තුනකට ගියොත් විතරයි සැබෑ ලෙසම කල්යාණ මිත්‍රයාගෙන් තමන්ට ධර්මය ලැබෙන්නේ. අන්නේ ලැබෙන ධර්මය බුදුරජාණන් වහන්සේගේ සදාම් පණිවිඩය කල්යාණ මිත්‍රයන්ගෙන් ලැබෙනකොට අපි තේරුම් ගන්නට ඕන මේ ධර්මය කියන්නේ මොකද්ද කියලා. පින්නතුනි මේ ධර්මයේ ඊටාම කෙටියෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරනම ගාථාවකින් සම්බ පාපසකරණම් කුසලස්ස උපසම්පදා සකිත්ත පරියෝධකනම් ඒතං බුද්ධහන සාසනම්. සියලු පව නොකිරීම, කුසල් වැඩීම, සිත දමනය කිරීම ඒතං බුද්ධහන සාසනම්. මෙන්න මේක තමයි කෙටියෙන් කියනවා නම් බුදුහාමුදුරන්ගේ අනුශාසනාව. අපිට තේරුම් ගන්න පුළුවන් නේද? සරලයිනේ. පව වලින් වැළකෙන්න, ප්‍රාණඝාතය ආදී අකුසලෙන් වැළකෙන්න, කුසල කරන්න, දාන ආදී පින්දහම් කරන්න, සචිත පරියෝධකනම් සීල සමාධි ප්‍රඥා වඩන්න. මෙන්න මේ තුන පින්නතුනේ තියෙන්නේ කුමකටද? පළවෙනි පියවර තියෙන්නේ සබ්බ පාපසංකරණං දුගතිගාමි මාර්ගයේ වහන්නයි පළවෙනි පියවර තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමේදී උන්වහන්සේ සුවිශේෂී කාරණයක් අනාවරණය කළා. චුතුපපාත ඥානෙන් උන්වහන්සේ තේරුම් ගත්තා සත්‍යං මිය ගිහිල්ලා නැවත ඉපදෙන ආකාරයේ දකින්නකොට බුදුහාඳුරට පිනේ ගිය ප්‍රධාන කාරණයක් තමයි මේ ලෝකයේ මිය යන අයගෙන් බොහෝ දෙනෙක් ඉපදෙන්නේ මනුසාත්ම භාවයන්ට පල්ලෙහා ස්ථානවල. මේක උන්වහන්සේ තේරුම් ගත්තා. තේරුම්ගෙන සත්‍යයන් කෙරෙහි ඉතාම කරුණාවක් ඇති වුණා. මේ සත්‍යයන් මේකෙන් මුදවන්න ඕන කියලා. දවසකට පිනතුනි ලෝකයේ මනුස්ස ලෝකයේ විතරක් මිය යනවා කොච්චරද? මිය යනවා පිනතුනි ලක්ෂයක් දෙන. ලක්ෂ දෙකක් ඉපදෙනවා, ලක්ෂයක් මිය යනවා. ඒ කියන අපි එකපාරක් හුස්ම අරගෙන ඉහළට අරගෙන හුස්ම පහළට දානකොට ලෝකයේ මිනිස්යන් විතරක් හතර දෙනෙක් මිය ගිහිල්ලා. සාමාන්‍ය නිරෝගී කෙනෙක් දවසකට 22000 වාරයක් විතර හුස්ම ඉහළට පහළට ගන්නවා. මේ විදිහට ගත්තොත් පින්නතුනි මෙන්න මේ අනතුර තමයි අපි ඉදිරියේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ. මරණය නෙවෙයි අනතුර. ඒ මරණයට පත් වෙන බොහෝ දෙනා දුගතිගාමී වීමේ අවස්ථාව තියෙනවා. මෙන්න මේ නිසා පින්නතුනි අපට ජීවිතයේ පළවෙනි පියවර තමයි අපි කොයි ආකාරයකින් මිය ගියත් අපි දුගතිගාමී නොවන විදිහේ ස්ථාවර පදනමක් අපි දාගෙන තියෙනට ඕන. අද ලෝකයේ පින්නතුනි වෙනදාටත් වඩා ජීවිතය ගැන ලොකු අවධානමක් තියෙන අවස්ථාවකයි ඔබව ජීවත් වෙන්නේ. අපි ඉස්සර නොයෙක් විදිහේ හේතු හිතාගෙන හිටිය මෙන්න මේ හේතු වලින් මිනිසා මියයි කියලානේ. වායුගෝලයේ උෂ්ණත්වය වැඩි වෙලා, හිමදිය වෙලා මිනිසයන් මියයි කියලා අපි හිතුවා. නමුත් පින්නතුනි අද එහෙම කලින් අපට සැලසුම් කළ හිතනවත් බෑද ජීවිත අනතුරු. ඇතැම් විට ලොකු යුද්ධයක් වෙලා නැස්තික ප්‍රහාරයකින් මිය යන්න පුළුවන්. ඇතැම් විට පහුගිය දිනක් වල ඇතුණා වගේ වසංගත රෝගයකින් මුළු මිනිසාම මේ මෙහෙමතින් ඉවත් වෙන්නට පුළුවන්. ඇතැම් විට වෙනත් ග්‍රහලෝකයකින් ඇවිල්ලා වෙනත් ග්‍රහලෝකයක් වේගෙන් මේ පෘථිවියට ඇවිල්ලා හැප්පෙලා ඒකෙන් මේ ග්‍රහලෝකයට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම ස්වාභාවික උපද්දව වලින් ගින්න වැස්ස මේ වගේ දේවල් වලින් අනතුරු වෙන්න පුළුවන්. ඒ නිසා අපි මෙන්න මේ අනතුරු ඉදිරියේ තියාගෙන තමයි අපි හැම දෙනෙක්ම ඉන්නේ. මෙන්න මේ තත්ත්වයන් මත පිනොතුනේ අපේ ජීවිතයේ පළවෙනි දේ තමයි අපි මිය ගිහිපු අවස්ථාවකදී දුගතිගාමී නොවන විදියට හරියට අපි හිත පිහිටුවාගෙන ඉන්නට ඕන. මෙන්න මෙතනින් අපි නිවැරදි කර නොගත්තොත් පිනොතුනේ අපි මුළු ජීවිත කාලෙම ගොඩනගාගෙන තියෙන දේවල් නිෂ්ඵල වෙනවා. අන්න ඒ නිසා තමයි බුදුහාඳුර කරුණාවෙන් පළවෙනි පියවර ඉදිරියේ දේශනා කළේ අකුසලෙන් මිදෙන්න කියන කාරණේ. දෙවෙනි කාරණේ තමයි අකුසලෙන් මිදෙලින් එක වාසිය කෙනෙකුට සුගතිගාමී වෙන්න. කෙනෙක් කුසල් නොකරත් පින්නතුනේ අකුසල් වලින් වැළකෙල හිටියත් සමහරට සුගතිගාමී වෙන්න පුළුවන්. ඇයි ඒකට හේතුව? සමහර අය අතීතයේ කරපු ලොකු පින්කම් තියෙනවා. දැන් ඔබ අතර ඉන්න පුළුවන් ආත්ම භව 500ක් එක දිගටම අතීතයේ කරපු කුසල් වලින් සුගතිගාමී වෙලා ඉන්න අය මෙතන ඉන්න පුළුවන්. ආත්ම 500ක් මෙන්දලේ 500 අවසාන ආත්ම භව වෙන්න පුළුවන් මේ ඉන්නේ. ඒ පින් ඉවර වෙන්න තියෙන ඔන්න මෙන්න මොහොත. තව කෙනෙක් වෙන්න පුළුවන් ආත්ම භව 500ක් යන්නට කුසල කරගෙන ආපු පළවෙනි අවස්ථාවේ කෙනෙක් මෙතන ඉන්නත් පුළුවන්. එතකොට එක්කෙනෙක් ඇතැම් විට අර ආත්ම 500ක් ඉදිරියට යන්න තියෙන කෙනා ප්‍රාණඝාත ආදී විශේෂයෙන් ආනන්තර කර්ම ආදී අකුසලෙන් වැළකෙල හිටියොත් එයා අමුතු කුසලයක් නොකරත් යාට සුගතිය තියෙනවා. නමුත් සමහර කෙනෙක් එහෙම නැහැ. කුසල සුභ සම්දා කියපු විදිහට කුසල කරගන්න වෙනවා. ආත්ම 500ක්ම හොඳම සුපිරි හෝටලයක ඉඳලා දැන් මේ මුදල් ඉවර වෙලා එළියට බහින්න ඕනේ වෙන්න ඉන්න වෙලාව. අන්නේ වෙලාවේදී ප්‍රබල කුසල කරගෙන ඉතුරු ටික පුරව ගන්නට ඕන යට කියන්නේ එයාගේ මරණ පුණ්‍යකය මරණ ඉදිරිය සඳහන් වෙනවා. පින් ඉවර වෙලා මරණයටපත් වෙන අය. අන්නේ නිසා පින්නතුනි අහවල් අය පින් කරන්නේ ඒ නිසා මාත් කරන්න ඕනේ කියන කතාවෙන් ඉඳලා බෑ. අහවල් අය පින් කරන්නේ බලන්න හොඳට ඉන්නවා. අපි මේ මෙච්චර පින් කරද්දී අපටමයි කරදර කියලා සමහර අය කියනවා නේද? පින්නතුනි මෙන්න මේකයි හේතුව. සමහර අයගේ අතීත කුසලයේ ඉතාම ශක්තිමත් එයාල ලොකු කුසලයක් නොකරත් එයාගේ අතීත පිනෙන් එයා ඉන්නවා. එයාට කියන අතීතය අනුභව කරන්න අය කියලා. අප අතර සමහර අය එහෙමයි ඉන්නවා. එනිසා පින්නොතනි අපි දන්නේ ඒ ආත්මව ගානක් ගත කළ අවසාන මොහොතේද මේ ඉන්නේ කියලා. එනිසා ඊටාම ප්‍රබල කර්ම අපි කරගන්නට වෙනවා කුසල දහම් විදියට. මෙතන මේ කුසල සුභ සම්දා කියලා කියන්නේ සාස්වා පුඤ්ඤ භාගියා උපදිවේ පක්කා කියපු විදියට සාස්ත්‍රවෝ පුණ්‍ය විපාක ගෙන දෙන උපදි සම්පත් ලබා දෙන සුගතිය භවභෝග සම්පත් ආදී ලැබෙන කුසල දහම් කරගන්නට වෙනවා කම්මසගත සමාධිය මත පිහිටලා. තුන්වෙනි අවස්ථාව තමයි සජිත්ත පරියෝදපනං හිතේ තියෙන රාග ආදී අකුසල විශේෂයෙන්ම අවිද්‍යා නීවරණය දුරු වෙන විදියට හිත පිරිසුදු කර ගැනීම. එතකොට පළවෙනි පදයෙන් කිව්වේ අපාගත තත්ත්වයෙන් මිදෙන ක්‍රමය. දෙවෙනි එක තමයි ස්වර්ග මාර්ගයේ සුගතියට පිහිටවන විදිය. තුන්වෙනි පදයෙන් කිව්වේ මොක්ෂ මාර්ගය. මේ අනුව තමයි ටිකෙන් ටික දහම ඉදිරියට විකසණය වෙන්නේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ උන්වහන්සේ සංගුණනිකායේ නගර කියන සූත්‍රයේ දේශනා කළා මේ ධර්මය අතීත මාර්ගයක්. අතීත බුදුරජාණන් වහන්සේලාත් අනුගමනය කරපු අනාවරණය කරපු ධහමක්. මේක පුරාණ මාර්ගයක් කියලා. රිසර්ච් එකක් මේක. රී කියන්නේ මොකද? නැවත හොයා ගන්නවා කියන එක. මුලින්ම හොයා ගැනීමක් නෙවෙයි රිසර්ච් කියන්නේ. මේ රිසර්ච් එක සාමාන්‍යයෙන් අපි රිසර්ච් එකක් කියමු අපි හිතන්නේ අලුතෙන් හොයා ගන්නවා කියලානේ. නමුත් එහෙම නෙමෙයි. කලින් සොයාගෙන තිබිලා වැසිලා ගිහපු එක නැවත අනාවරණය කරන අවස්ථාවක් මේක. අතීත බුදුරජාණන් වහන්සේලා මේක කලින් කල අවබෝධ කරගෙන ලෝකෙට අනාවරණය කළා. ඒක කාලේ වැලි තරමෙන් ඇසී ගියා. නැවත අපේ ගෞතම බුදුහාමුදුරුවෝ නැවත තමන් වහන්සේගේම ඥාණයෙන් අවබෝධ කරගෙන ලෝකෙ හැම ඉදිරිපත් කරපු දහමක් තමයි මේ අපිට තියෙන පින්නතුනි. ඉතින් ඒ දහම අපි පිළිපදින්න පටන් ගත්ත මොහොතේ ඉඳන්ම අපට ඒ ආනිසංස දැක ගන්න පුළුවන්. වරක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු බ්‍රාහ්මණයෙක් උන්වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ මිනිස්සු ඉගෙන කියා ගන්නවා, රැක ආරක්ෂා කරනවා, ගොවිතැන් කරනවා, මේ දේවල් කළ මිනිස්සුන්ට ඉක්මනින්ම ප්‍රතිඵල තියෙනවා. එහෙම ඉක්මනින්ම ප්‍රතිඵල තියෙන දේවල් තිබෙද්දී ඔබ වහන්සේ මේ මිනිසුන්ට හුඟක් කල් ගිහිල්ලා ප්‍රතිඵල ලැබෙන ධමයක් දේශනා කරනවායි කියලා. බුදුහාඳුර මොකද දේශනා කළේ? බුදුහාඳුර දේශනා කරනවා බ්‍රාහ්මණීය මේ ධර්මයේ තමයි ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන දේ කියලා. ලෝකේ යමක් අනුගමනය කිරීමෙන් ඉක්මනටම ප්‍රතිඵල ලැබෙනවා නම් සන්දිට්ඨිකව අකාලිකව කියලා කියනවා. Visible results immediately effective කියන එක. අපි යම් කිසි විදියක අපේ හිත පිරිසුදු කරන්න සීලයෙන්, දානයෙන්, භාවනාවෙන් අපි පිරිසුණා නම් ඒ ආරම්භ කර මොහොතේ පටන්ම මේකේ ආනිසංස ඉතාම ඉක්මනින් දැක ගන්න පුළුවන්. ඒක ඇතැම් විට ආනිසංස ඍජුවම පේන්නේ නැහැ. නමුත් පිනුතුනේ වක්‍රව අපේ ජීවිතවලට මේකේ ආනිසංසය බලපානවා. ඒ ආනිසංස නිසාම තමයි පිනුතුනේ අපි මෙතෙක් කල මේ ජීවිතවල ඉන්නේ. බලන්න අපේ වයසෙමයි කී දෙනෙක් නම් අපිත් එක්ක එකට හිටිය අය මේ වන විට නොයෙක් විදිහ අනතුරු වලට, ලෙඩ දුක් වලට, ප්‍රශ්නකට මුහුණ බාලා ඉන්නවද කියලා. ඒ අතුරින් ඔබ මේ තත්ත්වයට ආවේ නිකන් නෙවෙයි. අන්න ඒ ඔබ මේ ජීවිත කාලෙම කරපු පින්කම්වල දහමේ හැසිරීමේ ආනිසංස විදියට. ඒ නිසා පින්තුනි මේක ආකාලික දහමක්, මේක සාන්දෘෂ්ටික දහමකොයි අපි මේ පිළිපදින්නේ. මෙන්න මේ දහම ලැබෙන්න පින්තුනි කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබෙන වගේම බුදුහාමර දේශනා කළා අස්ත දුෂ්ටක්ෂණයන්ගෙන් මිදෙලින්නට ඕනේ කියලා. ලෝකේ ධර්මයක් තිබුණත් ඇතැම්මිට ප්‍රතිඵල ගන්න බැරි අවස්ථා තියෙනවා. ඒ මොනවද? බුදුහාඳුර අංගුත්තර නිකායෙහි අටක නිපාතේ දේශනා කරනවා අක්කන සූත්‍රයේදී ධර්මයෙන් ප්‍රතිඵල ලබා ගන්න බැරි අවස්ථාවක් ගැන. ඒ මොනවද? සමහර සත්වයන් නිරේ ඉපදෙලා ඉන්නවා. ප්‍රේත ලෝකේ ඉපදෙලා ඉන්නවා. තිරිසන් ලෝකේ ඉපදෙලා ඉන්නවා. ඒ ඇයි මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ? නිරය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ. සමහර සත්‍යයන් ඉනව දීර්ඝායුෂ්ක දෙවිවරු වෙනවා. බ්‍රහ්ම ලෝකේ, අරූපාවචර බ්‍රහ්ම ලෝකේ. නැත්නම් අසඤ්ඤ සත්‍යේ. ඒ සත්‍යයන්ටත් මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න බෑ. සමහර සත්‍යයන් ප්‍රත්‍යන්ත දේශවල ඉපදෙනවා. ධර්ම කියලා අහන්නවත් ලැබෙන්නේ නැහැ. ඒකටත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. සමහර අය මිත්‍යා දෘෂ්ටික දෙමව්පියන්ගේ දරුවන් එළ ඉපදෙනවා. දැඩි මතවාදවල ඉන්න අය ඒකටත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. තවත් සමහර අය උපතින්ම මන්දබුද්ධිකයි. උපතින්ම අන්ධ හෝ ගොළු හෝ බිහිරි හෝ අයන ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ කියලා ඍජුවම සඳහන් වෙන්නේ නැහැ. හැබැයි උපතින්ම මන්දබුද්ධිකයි ඉන්නවා. අර කෙලෙහිම වැගිරෙන්නේ කෙල ටිකක්වත් පාලනය කරන්න බැරි අය. අන්න ඒ අයට තමයි ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බැරි. මේ අවස්ථා හතයි. අටවෙනි අවස්ථාව කියන්නේ සමහර විට කෙනෙක් හොඳ උපතක් ලැබලා තියෙනවා, හොඳ අංගපසඟ ආදිය තියෙනවා, ලෝකයේ පහළලා බලනකොට ඇතැම් විට සක්විත රජ කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් සද්ධර්මය නැහැ. අබුද්ධෝත්පාද කාලය. මෙන්න මේ කාරණා අටෙන්ම මිදිලා යම්කිසි කෙනෙක් පින්නතුණේ ජීවිතේ ලැබුවාය කියලා කියන්නේ හරියට යාට මල් වට්ටියක් ලැබුණා වගේ ඉතාම වැදගත් අවස්ථාවක්, භාග්‍ය සම්පන්න අවස්ථාවක් මේ ලැබුණේ. අන්නේ ලැබෙච්ච අවස්ථාවේදී ඔබට හොඳට බුද්ධිය තියෙනවා නම්, කන් දෙක ඇහෙනවා නම්, ඔබ අවුරුදු 100ක් කකුල් දෙකයි අත් දෙකයි නැතුව එක තැන හිටියත් මල මුත්‍ර වගුරුවාගෙන ධර්මය හන ලැබෙනවා නම් බුදුහාමර දේශනා කළේ ඒ උපත ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා. අත් දෙක පා දෙක ඇතුව ඔබ ඉන්න අය හැටියට ඔබ කොච්චර නම් වාසනාවන්තද මේ සද්ධර්මයක් ලැබෙච්ච අවස්ථාව. පින්නතුනි මෙන්න මේ ගැන තමා නිතරම හිතන්න. දිනපතාම තමා කන්නාඩි ඉස්සරහට යනකොට මේ කාරණේ හිතන්න. ඔබේ කොණ්ඩියත් ලස්සනට පීර ගන්න ගමන්, මුහුණේ ලස්සනක් බලා ගන්න ගමන් හිතන්න මේ කන්නාඩි ඉස්සරහා ඉන්නේ මෙන්න මේ අෂ්ට දුෂ්ටක්ෂණයන්ගෙන් මිදිලා ඉතාම පින් කරපු කෙනෙක් තමයි මේ කන්නාඩි ඉස්සරහා ඉන්නේ කියලා හිතන්න. ඔබේ කොණ්ඩෙන් කෙස් ගහක් ගැලුණත් හිතන්න, අනේ මේ පින් කරපු කෙනාගේ කෙස් ගහක් තමයි මේ තියෙන්නේ කියලා ඔබ ගැනම ඔබ හිතන්න. ඔබට ඒකෙන් ලොකු මොටිවේෂන් එකක් ඇති වෙනවා, ඔබේ ලොකු උනන්දුවක් ඇති වෙනවා මේ ධහම තුළ ඔබ ඉදිරියට යන්නට ඕන කියලා. මෙන්න මේ සද්ධර්මය ලැබෙනකොට පින්නතුනේ අන්නේ සද්ධර්මය තුළදී අපට යෝනිසෝ මනසිකාරය දන්න අවශ්‍ය වෙනවා. කල්යහන මිත්‍රයන් වෙතින් දහම ඇහෙනකොට ඒ දහම හොඳින් ශ්‍රවණය කරපු අපි අහපු ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න ඕන. විවිධ න්‍යාය වලට ගලපලා මං අහපු ධර්ම කාරණා මොනවද? මං දාන ආදී පින් දහම් ගැන ඇහුවා. සීල රැකීම ගැන මම ඇහුවා. කල්‍යාණ මිත්‍රත්වය ගැන මම ඇහුවා. ඒ වගේම අනිත්‍ය සංඥා වඩන හැටි මම ඇහුවා. හේතුඵල ධහම ගැන ඇහුවා. නාම රූප සමුදය නිරෝධය මම ධර්මදේශනවලදී ඇහුවා. ත්‍රිලක්ෂණයේ ඇහුවා. සම්මා දිට්ඨිය ගැන මං ඇහුවා. අන්නේ අහව කරුණෝ නිතර නිතරම ජීවිතේ මෙනෙහි කරන්න. තමා වාහනය පදවන ගමන්, ව්‍යායාම කරන ගමන්, කඩේට යන ගමන්, අතුපතු ගානකොට මේ හැම වෙලාවෙම ඔබට කරන්න වැඩක් තියෙනවා. ඔබ සිහිය තියාගෙන ඉන්නවා නම් නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කියනවා. අපි කරන්න ඕන නිතරම මේ ආශ්‍රිතව හිත තියාගෙන, සති නිමිත්තේ හිත තියාගෙන නිතරම තමන් අහපු ධර්ම කාරණා මෙනෙහි කරන්න. එතකොට තමන්ට ලොකු සෝයක් දැනෙනවා. තමා කරපු පින්කම් ගැන හිතන නිතරම, තමා හොඳට දාන ආදී පින් දම් කරපු හැටි, අම්මට තාත්තට සලකපු හැටි, යහළුවන්ට උදව් කරපු හැටි, අසරණයට පිහිට වෙච්ච හැටි, පින්තුනේ මේ හැම දෙයක්ම භාවනා නිකන් නෙවෙයි, ඡාගානුසති භාවනාමේ ත්‍යාගයේ භාවනාවක් විදිහට සදා කරනවා. සමහර අය කියනවා මං හොඳ දේවල් කරනවා මං එච්චර හිතන්නේ නැහැ කියලා. පින්තුනේ බුදුහාමුදුරේ එහෙම කියලා නැහැ. තමා කරන හොඳ දේවල් නිතරම හිතන්න. දැන් මෙතනත් පින්තුනි ඉන්නවනේ, නිතරම දාන ආදී පින් දහම් කරන්නේ, නිතර පන්සලට ඇවිල්ලා උදව් කරනවා, ස්වාමීන් වහන්සේලා ගැන බලස් හොයා ගන්නවා. තමන් ඒ කරන දේවල් ගැන නිතරම හිතන්න. ඒක චාගානුසති භාවනාවට යනවා. තමන්ගේ හිතේ කුසලයේ දිනු වෙනවා. පින්තුනි හිත සතිය පිහිටුවා ගත්ත ගමන් මොකද වෙන්නේ? ධම්මවිජය සම්පෝඥංගේ ධර්ම කාරණා මෙනෙහි කරනවා. විරිය සම්පෝඥංගේ ඊට පස්සේ වීරිය වැඩෙනවා. ප්‍රීති සම්පෝඥංගේ තමන්ගේ හිතේ ප්‍රීතිය දැනෙනවා. පස්සද්ධියේ චෛතසිකවල ප්‍රසාදය ඇති වෙනවා. හිත සමාධිමත් වෙනවා. හිත උපේක්ෂාවටපත් වෙනවා. මේ සියලුම ධර්ම කාරණා වැඩෙන ආකාරය දැක ගන්න පුළුවන්. මෙන්න මේ යෝනිසෝ මනසිකාරයත් එක්කයි පිනතුනේ ධම්මවිජය සම්බෝධයන් කියන්නේ. එතකොට අහන ධර්ම කාරණා නොනින් මෙනෙහි කරන්න ඕන. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ධර්ම මාර්ගයේදී යෝනිසෝ මනසිකාරය තරම් ප්‍රධාන දෙයක්, වැදගත් දෙයක්, නිවනට හේතු වෙන දෙයක් මා දකින්නේ නැහැ කියලා. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? තමන්ගේ හිතේ තියෙන කෙලෙස් දුරු වෙන විදියටත්, කුසල් වැඩෙන විදියටත් හිතන ක්‍රමය. එක ක්‍රමයක් කියලා නැහැ. දැන් විතක්ක සංධාන සූත්‍රයේදී දේශනා කළා අඤ්ඤ විතක්ක, ආදීනව, අසති යමනසිකාර, අබිනිගන්නන, චිත්තමූලික, මේ වගේ විවිධ කාරණාවලින් දේශනා කරනවා යෝනිසෝ මනසිකාරය දැන් හැටි. ඉතාම සරල දෙයක් කිව්වොතින් කවුරු කෙනෙක් බණිනකොට, අනේ මේ බණින කෙනා අපිට කවුරුට බැන්නේ කියලා කියමු. අපි හුඟා කේන්ති අරන් යනවා. අපි යන් අවදාන් දැකලත් නැහැ, නමුත් පාරේදී හම්බෙල බැන්නා. ටිකක් දුර යනකොට තව කෙනෙක් හම්බෙල කියනවා ගණන් ගන්න එපා, යා මානසික රෝගියෙක් කියලා. එහෙම කිව්ව ගමම අපේ හිතේ තියෙන දුක අඩු වෙනවනේ, තරහ අඩු වෙනවා. වෙන කෙනෙක් කියන කලින් අපිම හිතා ගන්න ඕනේ පින්නොතනි කවුරු හරි බනිනකොට එහෙමයි කියලා. එතකොට හරි. අන්න ඒ වගේ සරලම දේ ඉඳන්ම පින්නොතනි. හැබැයි එකෙන් කියන්නේ කෙනෙක් බනිනක නොසලකා හරින කියලා බුදුදහමේ කියලා නැහැ. බුදුහාම දේශනා කරනවා කෙනෙක් තමයි දෝෂාරෝපණය කරනවා නම් බලන්න ඒ දෝෂාරෝපණේ ඇත්තක් තියනවද? තමන්ගේ අඩුවක් තියනවාද කියලා බලන්න. එහෙම නැත්තම් තමන් එක බැහැර කරන්න තමන්ට දෝෂ ආරෝපණයක් කරනවා නම් පින්නතුනි තමන්ගේ අඩුවක් තියෙනවා නම් තමන්ගේ පැත්තෙන් ඒක අපි හදා ගන්නට ඕන. අපිට පින්නතුනි ලොකු chance එකක් කෙනෙක් අපි අඩුපාඩු ගම් පේනන් දීම. දැන් අතීතයේ හිටියෝ බහලා ඇති රජවරුන්ට පුරोहित බ්‍රාහ්මණය කියලා හිටියා. කාටද පුරोहित බ්‍රාහ්මණය කියලා කියන්නේ? රජතුමාට උපදෙස් දෙන කෙනා, රජතුමාගේ අඩුපාඩු ගම් පේන්නා දෙන කෙනා. එයා හිටියේ වැටුපත් දීලා හිටියේ. නමුත් අද කාලේ අපිට වැටුප් දෙන්න ඕනේ නැහැ, නිකම්ම යාළුවෝ ඉන්නවා. අඩුපාඩු පෙන්නලා දෙනයි ඉන්නවා. ඉතින් වා සතුට වෙන්න අපිට වැටුපක් නොගෙවම අපට අඩුපාඩු පෙන්නලා දෙනයි ඉන්නවා. ඉතින් අන්න ඒකේ ප්‍රයෝජන ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. යෝනිසෝ මනසිකාරය කියන්නේ පින්නතුනි අකුසල් ඇති නොවන විදියටත් කුසලයේ දිනු වෙන විදියටත් හිතන ක්‍රමය. අර මුලින් සඳහන් කළ ඉතාම සරල දේ ඉඳන් දිත්තේ දිට්ටමත්තන් දක්වාම විවිධ තලවලින් මේ යෝනිසෝ මනසිකාරය උපයෝගී කරගන්න පුළුවන්. කෙනෙක් බනිනකොට ඔහු ගැන කරුණාවෙන් ඔහු දිහා බලලා මෛත්‍රිය පතුරු වීම ඉඳන්. දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං දක්වාම ඊටාම සුයිසාල පරාසයක විහිදෙන එකක් තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. සිල්වත් වීමත් යෝනිසෝ මනසිකාරයයි. සතිය දිනු කිරීමත් යෝනිසෝ මනසිකාරයයි. සමතේ වැඩිමත් යෝනිසෝ මනසිකාරයයි. විදර්ශනා වැඩිමත් යෝනිසෝ මනසිකාරයයි. සමාධිත්තේ කුමනංගේ වැඩුවත් යෝනිසෝ මනසිකාරයට ගන්න පුළුවන්. එනිසා විවිධ තලවලින් මේක අපට දැක ගන්නට පුළුවන්. සා යෝනිසෝ මනසිකාරය සුවිශේෂී කාර්යභාරයක් සිදු කරනවා මේ ධර්ම මාර්ගයේ ආරම්භයේ පටන්ම. ඊළඟ කාරණය තමයි පින්නතුනි ධර්මානුධර්ම ප්‍රතිපදාව. ඉදිරියට යෑමේදී ධර්මය අනුව ජීවත් වීම. මෙන්න මේ ධර්මානුකූල ජීවිතයේ පින්නතුනි විවිධ තලවලින් අපිට මේක කරන්න පුළුවන්. ඒකේ ආරම්භක පියවර තමයි කර්මයේ පිළිබඳ අවබෝධය සහිතව සුගතියට හේතු වන දාන ආදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කිරීම. අපේ හිත මුල්ලලා කයෙන් සිතින් වචනෙන් කරන දේවල් තමන්ගේ මානසිකත්වයට අනුව සැප දුක් විපාක දෙනවා කියන කාරණය තමයි කම්මස්සගතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අපේ හිත අපිරිසිදුව කයෙන් වචනෙන් සිතින් යමක් කළොතින් තමට දුක් විපාක ලැබෙනවා. තමන්ගේ හිත පිරිසිදු යමක් කළොතින් තමන්ට සැප විපාක ලැබෙනවා. මෙන්න මේක තමයි කර්මයේ පිළිබඳව මුලින්ම ලැබෙන අවබෝධය. මේක ලැබෙච්ච ගමම මොකද වෙන්නේ? යා හැකිතා සබ්බපාපසකරණං කියපු විදියට අකුසලයෙන් මිදෙනවා. හැකිතා කුසල සුපසම්දා කියපු විදියට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරනවා. ඇයි කරන්නේ? ඔව් පරලෝක සුගතිගාමි වෙන විතරක් නෙවෙයි පින්නතුනි. මේ ජීවිතේම මේ ඥානිසංසෝ උඩ දැක ගන්න පුළුවන්. පීති මුදාරං වින්දති දාතා කියලා කියනවා දන් දෙන කෙනා උසස් වූ ප්‍රීතියක් ඉඳනවායි කියලා. අපි මේ ජීවිත කාලෙම ඔබ දැකලා ඇති පරිත්‍යාගයේ සීලිය අය කොච්චර සතුටින්ද ඉන්නේ කියලා. නිතරම අනිත් කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාග කරන්න පුළුවන් කෙනා කොයිතරම් මානසික සතුටක් ඉඳිනවද? පින්නතුනි ඒක දදං මිත්තානි ගන්තති කියලා කියනවා මිතුරන් දිනා ගන්නත් ක්‍රමය මේක. සමහරට යාළුව නැහැ එච්චර. ඇයි යාළුව නැති වෙන හේතුව? තමා දැඩි ලෝභයි. පිට කෙනෙක් තියා ඇතැමිට තමන් ළඟම ආශ්‍රය කරන කෙනෙක්වත් තමන්ට කැමති නැහැ. නිතරම අනිත් කෙනෙක්ගේ තියා ගන්න විතරයි බලන්නේ පරිත්‍යාග සීලෙත් කියන්නේ. පින්නතුනි තමන්ට හැකි පමණින් මේක දිනු කරන්න ඕන. මේ පින්නතුනි එක හොඟා දිනු කරන අය ඔබ ඇසුරු කරන අනිත්යටත් මේ පණිවිඩය දෙන්න. හිත දිනා ගන්න කැමති නම් හිත සතුටින් ඉන්න පුළුවන් නම් මෙතනින් පටන් ගන්න කියලා. තමන්ට ඒක කරන්න බැරි නම් වෙනත් කෙනෙක් කරන පරිත්‍යාගයක් හරි අනුමෝදන් වෙන්න ඕන. හැම කෙනාටම ලොකෝට දාන දෙන්න බෑ. නමුත් දාන දෙන සල්ලි මොනක් නැහැ. හැබැයි අනිත් කෙනෙක් පරිත්‍යාග කරන දෙයක් අනුමෝදන් වෙන්න පුළුවන් මානසිකත්වයක ඉන්නට ඕන. හැබැයි එහෙම කියලා පින්නතුනි තමන්ගේ දේවල් ටික තියාගෙන අනිත් අය කරන දේවල් වෙන සතුටු වෙලිය විතරක් නම් සුගතියන් හිතන්න එපා. සමහර අය මේක කිව්වට පස්සේ තමන් දෙන්නේ ආ එහෙනම් අනිත් අයගේ සාදු සාදු කියලා අනුමෝදන් වෙලා දිව්‍ය ලෝක යන බලාගෙන ඉන්නවා. එහෙම කරන්න බෑ පින්නතුනි. ඇයි ඒ එහෙම දැඩි ලෝභ අයට අර අනිත් කෙනාගේ පින්කමක් අනුමෝදන්ගෙන පුළුවන්ද? අනුමෝදන් වෙන්න බෑ පින්නතුනි. පින්කමක් කරනකොට මෙයාට හිතෙන්නේ මොකද කියන්නේ? අයියෝ වැඩි ඔය වියදම් කළා. ඔය ලොකු වැඩි පන්සල තව පොඩියට ගන්න තිබ්බා. බුදුහාමුදුරේ භෞතික දියුණුව නෙවෙයි කියලා තියෙන්නේ මානසික දියුණුවයි කියලා කුමන හෝ න්‍යායක් අරගෙන එයා හේතු දක්වනවා. යාට සතුටු වෙන්න බෑ මේකෙන්. යම් කිසි කෙනෙක් සාදු සාදු කියලා අනුමෝදන් වෙන්නේ කොහොමද? එයාගේ ළඟ සල්ලි නැති වුණත් එයා තියනවා නම් දෙන්න පුළුවන් මානසිකත්වයේ තමයි ඉන්නේ. එහෙම කෙනාට තමයි ඒක දැකලා සාදු සිතින් අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ නිසා වෙනතුනි මේ ධම්මග අවංකව යන්න ඕන ධම්මගක් නැතුව කෙටි ක්‍රම වලින් යන්න බෑ. ඒ ධම්මගේ ඉන්න කෙනාට ඕනම වෙලාවක කුසල් වඩා ගන්න පුළුවන්. දානෙන් පටන් අරන් පිනොතුණී ඊළඟට සිල්වන්ත බව විශේෂයෙන් පංචශීලය ආරක්ෂා කිරීම. පිනොතුණී මේ පංචශීලය කියන එක සරල දෙයක් නෙවෙයි පිනොතුණී. ධම්මගේ ඊටාම දුරක් යන්නටත් විශේෂයෙන් සමාජගත ජීවිතයේදී ඊටාම සුරක්ෂිතව වාසය වීමටත් ප්‍රධානතම කරුණ තමයි පංචශීලය. පංචශීලය ආරක්ෂා කර පමණට පිනොතුණී තමන්ට බයක් නැහැ. ඕන වෙලාවක තමන් නිදහසේ ඉන්නේ. තමන්ට ලෝකයේ නිකරුණේ දෝෂ ආරෝපණය කරන්න පුළුවන්. හැබැයි කරුණු සහිතව කෙනෙකුට එහෙම අභියෝග කරන්න බෑ. මේක ලොකු අභිමානයක්. මේක ජීවිතයේ තියෙන ලොකු ආරක්ෂාවක්, සංරක්ෂණයක්. මේක පිළිසරණක්. අපි සාමාන්‍ය කියන්නේ මම පංචශීලය ආරක්ෂා කරනවා කියලානේ. තේන්නුතුනේ අපි පංචශීලය ආරක්ෂා කරනවා නෙවෙයි. පංචශීලයේ විසින් අපිව ආරක්ෂා කරනවා. අපි මත්පැන් පානය නොකරනවා නම්, කාමේ වරද බාහ නොහැසිරෙනවා නම්, බොරු නොකියනවා නම්, පින්නතුනේ අපි බය වේර වලින් නිදහස් වෙනවා. මේකට කියන්නේ පංච බය වේර කියලා. බිය සහ වෛරය ගැන දෙන කරුණු පහක් මේ. අපි මේ ප්‍රාණඝාත ආදී වැලකෙල හිටියොත් අපෙන් සමාජයට බියක් වෛරයක් යන්නේත් නැහැ. සමාජයෙන් අපට බිය වෛරය එන්නේත් නැහැ. පින්නතුනේ මේක ලොකු ආරක්ෂාවක් තමයි ජීවිතයේ තියෙන සිල්වන්ත බව. ඊළඟට ලෞකික කුසලයේ තුල ඉහළම පින විදියට දේශනා කරන්නේ මොකද්ද? ඉහළම පින විදියට දේශනා කරන්නේ මෛත්‍රී වැඩින්. බුදුරජාණන් වහන්සේ අනුපූර ප්‍රතිපදාවෙන් ටිකෙන් ටික ගැඹුරට යන ආකාරය දේශනා කළා පින්නතුනේ. මොනවද ඒ ක්‍රම? ඒ තමයි ආරම්භක පියවර තමයි තමා කෑම කාලා භාජන ටික හොදනවා නම් බලන් ටික හොදනවා නම් ඒ හොදන භාජන ටික හොදද්දී එක තත්පරයක් හරි හිතන්න මේ ඉඳුල් ටික කොහේ යර සතෙකුට ගිහිලා අනුභව කරන්න ලැබේවා කියලා. එතනින් පටන් ගන්න මේ දානීය පින්තුණි. මිනිස්සෙකුට දෙන දානීය, දුස්සීල මිනිස්සෙකුට දෙන දානීය, සිල්වන්ත කෙනෙකුට දෙන දානීය, ධ්‍යාන වඩන කෙනෙකුට දෙන දාණය, පංචශීලය රකින කෙනෙකුට දෙන දාණය, සෝවාන් මාර්ගස්ස කෙනෙකුට, සෝවාන් ඵලස්ස කෙනෙකුට, සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරහන්ත මාර්ගය, අරහන්ත ඵලය. පසේ බුදුරජාණන් වහන්සේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වාම ලෞකික දාන, පුද්ගලික දාන විස්තර කළා කියලා. පින්නතුනි තමන් දාන දෙනා වගේම හැමදාම තමන් අවදි වෙනකොටම හිතන්න, නැත්නම් රාත්‍රියේ නිින්දට යනකොටම හිතන්න, අද ලෝකේ පුරාම නොඑකයි බුද්ධ පූජා පැවැත්තුවා. ශ්‍රී ලංකාවේ නම් රුවන්වැලි සෑය ළඟ, දළදා මාලිගාව ළඟ, ජයශ්‍රී මහා බෝධින වහන්සේ ළඟ, මහියංගන චෛත්‍යයේ, ඒ වගේම කැලණියේ, සෝමාවතිය, සේරුවිල මේ වගේ තැන්ගෙන විනාඩියක් හරි හිතන්න. ශ්‍රී ලංකාව ඇතුළු මේ මනුස්ස ලෝකේ නොඑක් තැන්වල දඹදිව, බුරුමය, තායිලන්තය මේ වගේ බෞද්ධ රටවල් ලෝකේ පුරාමය කරපු බුද්ධ පූජා. ඒ වගේම තවුසා දිවි ලෝකෙහි සිරුමිනසෑය, බමලොව තියෙන සලුමිනසෑය මේ වගේ තැන්වල කරන සියලුම බුද්ධ පූජාවන් මොහොතක් සිහිපත් කළ අනුමෝදන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ බුදුරජාණන් වහන්සේ දැකලා සිත් පහදවගත්තු 512,000ක් බුදුරජාණන් වහන්සේලා ගැන සඳහන් වෙනවා. ඒ සියලුම බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල කරපු පින්කම්, බුද්ධ පූජා, දාන, සාංගික දාන සියල්ලක්ම අනුමෝදන් වෙනවා. ඊටාම ප්‍රබල කුසලයක් තමා ඉන්න ආසනය මත ඉඳගෙනම තමන්ට වඩා ගන්න පුළුවන්. මෙහෙම බුදුරජාණන් වහන්සේ ටික ටික කුසලයේ දේශනා කළා. ඊළඟට දේශනා කරනවා ඒ බුදුරජාණන් වහන්සේට කරන පූජාවටත් වඩා ආනිසංසදායි යම් කිසි කෙනෙක් සංඝරත්නය වෙනුවෙන් සංඝ සතුකට දෙන දානය කියලා. අගත අනගත චතුදෙස සංඝස දිනේ කියලා. තුන් කාලයට අයිති පැමිණි නොපැමිණි සියලුම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් යමක් පූජා කරනවා නම් ඒකේ ආනිසංස ඉතාම ප්‍රබලයි කියලා. දිනපතාම ලෝකයේ සංඝ සතු දානෙ පින්කම් කරනවා. ඔබ දන්න යාළුවන්ගේ ගෙවල්වල දාන්න පින්කම් කරනවා. පුළුවන් මට්ටමේ උදව් කරන්න ඒවට. ඔබ කරන පින්කම් පින්තූරයක් අරගෙන යාළුවන්ට යවන්න. අනුමෝදන් වෙන කියලා. පින්නතුනි මේ හැම දෙයින්ම තමන්ට ආනිසංස ලබා ගන්න පුළුවන්. සාංගික දානමේ පින්කමට වඩා ආනිසංසදායි කියලා සඳහන් කරනවා. යම් කිසි කෙනෙක් සංඝරත්නය වෙනුවෙන් ආවාසයක් පූජා කිරීම, විහාරස්ථානයක පූජා කිරීම, කුටියක් පූජා කිරීම, කොතනෝ ස්ථානයක පින්නතුනි සංඝරත්නය වෙනු යමක් ඉදි වෙනවා නම් ඔබට පුළුවන් මට්ටමින් ඔබ දායක වෙන්න එකට. ඔබට රුපියල් 50කින් පුළුවන් නම්, ඩොලර් 2කින් පුළුවන් නම් ඒත් කමන්නේ. ඒ වගේම පින්නතුනි අපි පින්කම් කරනකොට පින්කම් කරන ආකාර දෙකක් තියෙනවා. එකක් ආධාර දෙනවා, අනිත් එක සම්මාදම් වෙනවා. මේක හොඳට තේරුම් ගන්න. ආධාර කරනවා කියන්නේ එතෙන්ට ආධාරයක් විදියට දෙයක් දෙනවා. වැඩිපුර තියන එහෙම කරනව කමක් නැහැ. ඒ වගේම පින්තුනි සම්මාදම් වීම කියලා එකක් කියනවා. සම්මාදම් වීම කියන්නේ සමාදම් වීම කියන එකේකට අනුමෝදන් වීම, සම්බන්ධ වීම. එතකොට කාගෙන් හරි පින්නතුනි තමන් කැමතියා ඉන්නවනම් දිනු වෙන්න ඔබ කවරේ කාට හරි කැමති නම් ඒ ඇයට ගෙන් බලෙන් හරි කියා කර ඉල්ල ගන්න. මෙන්න මෙහෙම පින්කමක් කරන ඔබ සමාදම් වෙන කියලා එයාට දෙන්න පුළුවන් ආවම ගාණෙන් හරි ගන්න. දැන් අපිත් ආශ්‍රය කරනකොට දැන් අපිත් පහුවේ දවස්වල ශ්‍රී ලංකාවට ගිහිපු වෙලায় අපි අඳුරන සමහර මුස්ලිම් අය ඉන්නවා. ඒ අයගෙනුත් පොඩි පොඩි දේවල් එකතු කරගෙන. පින්නතුනි වැඩි පිරිසක් සම්බන්ධ කරගන්න මේකට. ඔබේ යහළුවන් වැඩි දෙනෙක් සම්බන්ධ කරගත්තු පමණට තමයි ඔබේ වටිනාකම තියෙන්නේ. දැන් අපේ මෙතනත් පින්නතුන් ඉන්නවා, බණහන් එනවා, තමන්ගේ යාළුවනුත් එක්කම එනවා. දන් දෙනවා තමන්ගේ ලෝභ යාළුව ඔක්කොමටමත් කියලා, ලෝභ නෑදෑයන්ටත් කියලා කොහොම හරි කියා කර ඉල්ල ගන්න. එහෙම තමයි පින්නතුන් කරන්න ඕන. එයාට ආදරේ නම් අපි ඒකයි කරන්න ඕන. එයා කොහොමවත් දෙන්න කැමති නම් අඩු ගානේ ඩොලර්ස් 10ක් යාඩ දීලා 5ක් යාගෙන ඉල්ල ගන්න. එහෙම හරි කරන්න එයාට ආදරේ නම්. එයාගේ අතින් කොහොම හරි ගන්න. පින්නතුනි එහෙම කර තරමට තමයි මේකට සම්මාදම් වෙනවා කියලා කියන්නේ සතුටටපත් වීම කියලා කියන්නේ. ඒ වගේම අපි පංචශීලය රකින්නවා නම් තමන් රකින්න වගේම අනිත් ඈත් මේ සීල පදවල සමාදන් කරවන්නට ඕන. ඒ නිසා දැන් තමන් ඔක්කොම නිවැරදි, තමන්නම් වැරදි කරන්නේ අනිත් ඈ ගැන මට බලන්න බෑ කියලා එහෙම ඉන්න බෑ පින්නතුනි. වම්මික සූත්‍රයේ දේශනා කරන ඉතාම වැදගත් කාරණයක්. ගෝපාලක සූත්‍රය, මහා ගෝපාලක සූත්‍රය. ඒකේ සඳහන් කරනවා ගොපල්ලෙක් ගවයන් බලන ආකාරය. සාර්ථක ගොපල්ලෙක් තමන්ගේ ගවයන් ආරක්ෂා කිරීමට දක්ෂ නම් ඔහු කරන ඕන කාරණා ගානක් ඒ සඳහන් වෙනවා. එක කාරණයක් තමයි ඔහු විටින් විට තමන්ගේ ගවයන්ට දුම් අල්ලන්නට ඕන. දුම් අල්ලනවා කියලා කියන්නේ රාත්‍රී කාලයේහි මදුරුව මැස්සෝ එහෙම එනවා, ඒ සත්තු යන දුම් අල්ලනවා. ඒකත් දක්ෂ ගොපල්ලාගේ තියෙන ලක්ෂණයක්. අන්නේ වගේ දුම් අල්ලනවා වගේ තමයි මොකද්ද තමන් දන්න තමන් ප්‍රැක්ටිස් කරන ධර්මකාරණා අනිත්‍යයට කියලා දෙන්නට ඕන, අනිත්‍යයත් ඒකට සම්මාදම් කරවන්නට ඕන, සමාදම් කරවන්නට ඕන. මෙන්න මේක ධර්මමාර්ගයේහි අත්‍යවශ්‍ය කාරණයක් විදිහට දැක්වෙනවා. මෙන්න මේකෙන් තමයි පින්නතුනේ තමන්ට මේ යන්න තියෙන ධර්මමාර්ගයට ශක්තියක් වෙන්නේ. අපි මේ උදව් අනිත්‍යයට කරනවා නම් අපට හොඳම ධර්මදේශනා, හොඳම පොතපත, හොඳම වෙබ්සයිට්ස් මේ දේවල් මුණ ගැහෙනවා. ඉක්මනින්ම අපට අපේ ගමන් මාර්ගය ක්ලියර් කරගන්න. මේකත් වෙනතුන අපි කරන්න ඕන දේවල්. ඇතැමිට මුලදී අකමැති වෙන්න පුළුවන්. නමුත් කාලයක් අපි දහමත් එක්ක අකණ්ඩ වියත් එක්ක ඉන්නකොට ඒකට මේකට හිත යොමු වෙනවා. ඒකත් අපි කළ යුතු දෙයක්. වෙනතුනි මේ අපි සඳහන් කළේ මෙහෙම ගිහිල්ලා සතර දිගින් වඩින සංඝයාට ආවාසයක් පූජා කිරීම දක්වලා ඊට පස්සේ දක්වන යම්කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිල් ඉනවා නම් අරක හර කරපු සියලුම දේවල්ට වඩා ආනිසංසදායි කියලා. යම්කිසි කෙනෙක් පංචශීලය රකින්නවා නම් ඒක ඊටත් වඩා ආනිසංසදායි. මෙහෙම කියලා පින්තුනි අවසානයේ දක්වනවා යම්කිසි කෙනෙක් සම්බේ සත්තා බවන් සුඛිතත්තා කියලා හරියට අසුරු සැනක් ගහන මොහොතක් නැත්තම් මලක තියෙන සුවඳක් තමන්ගේ නාසයේ දෙන වාරයේ වැනි ඊටාම සල්ප මොහොතක් හරි සීල සත්ත්ව සූපත්ත්වා කියලා වඩනවා නම් ඒ කියන්නේ සංසාර සියලටම වඩා වැඩි කියලා. පිනුතුනි තමන්ගේ නිවසේහි තමන් ඉන වේලාවේදී තමන්ට ඉඩක් හදාගෙන සක්මන් කරන්න පුළුවන්. වාඩි වෙලා නිඳ යනවා නම් ඇවිදිමින් හරි තමන්ට සීල සත්ත්ව සූපත්ත්වා කියලා කරන්න පුළුවන්. මේක මුල් කාලේ ටිකක් අමාරුයි පින්නතුනි. මේ ධම්මගේ ලක්ෂණයක් තමයි ආරම්භක කාලේ ටිකක් අමාරුයි. හරියට අර රේල් පීලි දෙකෙන් පිට ගිහපු කෝච්චි පෙට්ටියක් වගේ. හැබැයි රේල් පීලි දෙක උඩට තියාගත්තට පස්සේ පින්නතුනි සම්පූර්ණයෙන්ම මේක පහසු වෙනවා. අර ලොකු කොටයක් හරිය තියාගෙන ගිහිලා වතුරට දැම්ම වගේ. වතුරට දැම්මම පස්සේ ඇඟිල්ලෙන් තල්ලු කළුණත් යනවා ලී කොටේ. අන්න ඒ වගේ පින්නතුනි කලක් යනකම් අමාරුයි මේක. නමුත් ටික ටික මේ සිල්වන්ත බව මෛත්‍රී භාවනා ආදී මේ කරුණු කලක් කරන ගතට පස්සේ ඒකම ජීවිත තමන්ට පහසුවක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේක කුසල රාසියක් කියලා. සම්පූර්ණ පින්නතුනි ලෞකික ජීවිතයේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ප්‍රධාන කුසල දහම් අතරින් එකක් තමයි පංචශීලය. අනිත් එක මෛත්‍රී භාවනාව. තුන්වෙනි එක සතිමත් බව යම් ප්‍රමාණයකට ගන්න පුළුවන්. ඒක ලෝකෝත්තර මට්ටමේදී ගන්න පුළුවන්. එතකොට පින්නතුනි දැන් අපි මේ ඊටාම සරල කාරණා ටිකක් දේශනා කළේ. දැන් සමහර පින්නතුන් මගෙන් අහුව කතා කළා හාමුදුරනේ ගැඹුරු බණන්ද කියන්නේ කියලා. එහෙම ගැඹුරුම නෙමෙයි. දැන් මෙතෙන්ට එනකන් මේ කාටත් පිළිපදින්න පුළුවන්. දානේ පරිත්‍යාගයේ ටික ටික පුරුදු කරන්න පුළුවන්. පංචශීලිය ආරක්ෂා කරන්න පුළුවන්. මෛත්‍රී භාන වඩන්න පුළුවන්. ටිකක් හරි සති නිමිත්ත පුරුදු කරන්න ඕන. මේ ආශ්‍රිතව සිත තියාගෙන සමන් කරන කටයුතු කරන්න. එතකොට සිත එක එක තැන්වල යන්නේ නැ ගියා තමන් දන්නවා තමන්ගේ හිත දැන් කොතනද තියෙන්නේ කියලා. තමන් ලනු අල්ලගෙන ඉන්නේ. හරක කොහෙ ගියත් තමන්නේ ලනු අතේ දැන් ඉන්නවා. අන්නේ වගේ සති නිමිති ඉන්නවා කියන්නේ තමා මොකක් සිහි කරත් තමන් දන්නවා දැන් හිතේ මොකද තියෙන්නේ කියලා. දැන් අර මෙහි ඉන ගුරුවරු එහෙම අම්මලා එහෙම අර ළමයි එහෙම පාරවල් එක්ක යනකොට අර පිටිපස්සේ පටියක් වගේ බැඳලා එක්කන් යනවනේ නේ බලු පැටව වගේ. පින්නොතින අන්නේ වගේ තමයි. එතකොට ඒක අල්ලගත්තම බයක් නැහැ. එයින් හැටි යන්න බෑ. අන්නේ වගේ තමයි පින්නොතින මේ සති නිමිත්ත කියන එක මේ ආශ්‍රිතව හිත තියාගෙන නිතර වින්න බලන්න. තමට නොඑක් දේවල් සිහි වෙන්න පුළුවන්. හැබැයි උගාක් දුර යන්න බෑ. ගිය ගාම්ම අර වෙරළ ඉක්මවල යන්න නැතුව වගේ සාගරය යම්ස මට්ටමකට ආවට පස්සේ දානෝ දැන් රාගයක්, දැන් ද්වේෂයක්, දැන් මෝහයක් කියලා එයින් එහාට යන්න බෑ. මේක පින්නොතින එක ටෙක්නික් එකක්. මේක ධර්ම මාර්ගයේ නිතරම සඳහන් වෙන කාරණයක්. මේක අපට බොහෝ දෙනෙකුට ගිලිහිච්ච කාරණයක්. සති නිමෙත කියන එක. සති නිමෙත පුරුදු කරන්න. මෙන්න මෙතෙන්ට එන කම්පිනතුනේ අපි මේ සාමාන්‍යයෙන් අපට දිනදා පුහුණු කරන්න පුළුවන් කරුණ ටිකක් අපි මේ දේශනා කළේ. පින්නතුනේ මෙන්න මේ පින්කම්මල ආනිසංස විදියට අපට මේ ජීවිත කාලේ ආනිසංස ලැබෙනවා. බොහෝ විට අපි හිතන් ඉන්නේ නිවන් දැක්කට පස්සේ අපට ආනිසංස ලැබෙනවා කියලා. නමුත් පින්නතුනි ධර්ම මාර්ගයේ ආරම්භයේ ඉඳන්ම අපට මෙහි ආනිසංස දැක ගන්න පුළුවන්. ඔබ මත්යන් පානය නොකරන කෙනෙක් නම් ඔබට ඒ ආනිසංස දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. කොච්චර නම් ඒ ආනිසංසය තමන්ට තියෙනවද? ඊටාම සරල දේ ඉඳන් පින්නතුනි කොච්චර නම් තමන්ට ජීවිතයට ආලෝකයක් ලබා ගන්න පුළුවන්ද? ඔබ මේ පංචශීලයේ ආරක්ෂා කරනවා නම් ඔබට කොච්චර රැකවරණයක් ලැබෙනවද? ඒ වගේම ටිකෙන් ටික බලන්න පිනතින අඩුම ගානේ දවස්තර විනාඩි 5ක් හරි මෛත්‍රී භාවනා වඩන්න. උදෑසන අවදි වෙච්ච මොහොතේ මැදේ ඉඳන් අද දින මට මුණ ගැහෙන සියලුම දෙනා සුවපත්ත්වවා, සුවපත්ත්වවා, සුවපත්ත්වවා කියලා බලන්න. රාත්‍රී නිින්දට යන මොහොතේ අද දින මට මුණ ගැහුණු හැම දෙනාම සුවපත්ත්වවා, සුවපත්ත්වවා, සුවපත්ත්වවා කියලා කල්පනා කරන්න. මෙන්න මේත් එක පිනුදින් තමන්ගේ මනසට ලොකු සහනයක් ලැබෙනවා. ඒ වගේම තමන් අද දින කරපු කාරණා ගැන බලන්න. තමන් කොච්චරනම් තමන්ගේ අද්දකෙන් දාන දුන්නද? තමන් අද පංචශීලය හොඳට ආරක්ෂා කළා. එකක් හැතෙමිට කඩ වෙන්න පුළුවන්. දෙකක් කඩ වුණා වෙන්නත් පුළුවන්. ආ කමන්නේ. තමන් ආරක්ෂා කරපු දේවල් ගැන හිතන්න. මම මේ ටික මම කඩ නොකර ආරක්ෂා කළා. නමුත් මං හෙට දවසේ කඩ වෙච්ච දෙකෙන් එකක් හරි මං හෙට දවසේ කොහොම හරි ආරක්ෂා කරනවා කියලා හෙට දවසේ හතරක් රකින්න. පහම පුළුවන් නම් පහම හිත දවස රැකින්න. තමන් දැනට කරන කුසල ගැන තමා සතුටෙන් ඉන්න. මේකත් එක පිනුතුනේ තමන්ගේ ජීවිතයේට ආයු වන්නෝ සුඛං බලං. නිරෝගී භවය, භව වර්ණ සම්පත්තිය, සැපය, ශක්තිය කියන මෙන්න මේ කරුණ තමාට ලැබෙන. පිනුතුනේ පූජක උතුමෙක්, පූජනීය උතුමෙක් වැඩි හිටියෙක් දැකලා තමන්ට අත් දෙක එකතු කළ වඳින්න පුළුවන් නම් මේකත් පිනතුනේ තමන්ට දිගහසට ලැබෙන කුසලයක්. මේක මේ වගේ දේවල් සරල දේවල් නෙවෙයි පිනතුනේ. ඊටාම ප්‍රබල කුසල් බවට මේව පත් වෙනවා. පත් වෙලා තමන්ගේ ජීවිතේට ලොකු රැකවරණයක් ලැබෙනවා. ඔබ දැකලා ඇති සමාජින සමහර අය ජීවිතේ පුරාම කරදර පිළිලියට ඔබ ඒ ඇත් එක සම්බන්ධ කරලා සසඳලා බලනකොට ඔබ කොච්චර වාසනාවන්තද. ඔබට ඒ කරදර මොනවාක්වත් නැහැ. ඇයි නැත්තේ? ඇයි නැත්තේ? ඔබ ඒ වැරදි වැඩ මොනවාක්වත් කරන්නේ නැහැ. ඔබ හිත හොඳවට තියාගෙන ඉන්නේ. නිතරම දන් දෙන බලන් ඉන්නේ. නිතරම බණක් අහන බලන් ඉන්නේ. නිතරම කෙනෙකුට උදව්වක් කරන්න බලාගෙන ඉන්නේ. කෙනේ නිතරම කෙනෙකුට පිහිට වෙන්න, අම්මට තාත්තට සලකන්න බලාගෙන ඔබ ඉන්නේ. අන්න ඒ නිසා තමයි ඔබට මේ ලොකු රැකවරණයක් ලැබිලා. විතරක් නෙවෙයි, ඔබේ මව්බසින්ම ලෝක ගෝලී අනිත් පැත්තට ආපු වෙලාවෙත් ඔබට මේ බණහනටත් ලැබෙන්නේ ඔබේ ඒ කරන පින්කම්ලානිසංස විදියටමයි. මේක පින්තුනේ සරල පිනක් නෙවෙයි, ඉතාම ප්‍රබල කුසලයක ආනිසංස ලැබෙන ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවකයි ඔබ මේ ඉන්නේ. දැන් බලන්න ඔබ එනකොටමනේ මේ සියලුම දේවල් ලස්සන සුද්ධ පවිත්‍ර කළා, කොට දාලා, වතුර බෝතල් එහෙමත් තියලා, මේව පින්තුනේ නිකන් නෙවෙයි ලැබිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි මේව ලැබුණාට පස්සේ අපි ඒ කරපු වැඩ කෘතඥතාවයෙන් දක්වන එක සාමාන්‍ය දෙයක්. නමුත් පින්තුනේ එහෙම නෙවෙයි. මේක ලබන්න ඔබේ පින තියෙනවා. මේක ඔබ කලින් ඔබ ගාස්තු ගෙවල මේකට තියෙන්නේ. ඔබ අමුතුවෙන් ඉස්සුදී නොකරත් ඔබ කලින් ඒ පින කළා, ඔබ ගාස්තු ගෙවලයි හිටියේ. ඒ නිසා එනකොටම මේ පරිසරය ඔක්කොම සකස් වෙලා තියෙනවා. අනිත් අය විසින් ඔක්කොම ටික සෝදානම් කළ ඔබට තියෙන්නේ ඔබේ ඒ අතීත පිනට ඔබට තෑග්ගක් විදියට. අන්නේ දේ පරිහරණය කරන ගමන් පින්නතුනි ඒකෙන් උපරිම ඵල ලබා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඒ නිසා ලෞකික ජීවිතයේ පින්නතුනි මෙන්න මේ කුසලයත් එක්ක තමන් කරන අධ්‍යයන කටයුතු, වෘත්තීය කටයුතු, දරුවන්ගේ කටයුතු, සමාජ ජීවිතයේ බොහෝ කටයුතු තමන් සඵල කරගන්නට පුළුවන්. මේ ආනිසංසත් එක්ක පින්නතුනි අපි සඳහන් කළා ධර්ම මාර්ගයේ අපි ටික ටික ඉදිරියට යෑම පිළිබඳව. බුදුරජාණන් වහන්සේ වෙත වරක් ආපු දීඝ ඥානකෝලිය කියලා ව්‍යග්ගපඤ්ඤ කියන ගෘහපතියා බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා කාරණයක් අහනවා. ඔහු වහනවා බුදුරජාණන් වහන්සේගෙන්, ස්වාමීනි භාගතුන් වහන්සේ, අපි ගිහි ගෙදර මල් මාලා දරන අය, අපි ගෘහස්ථ ජීවිත ගත කරන අය, දරුවන්ගේ වැඩ කටයුතු කරන අය, සම්පාදක ජීවිත ගත කරන අය, එහෙම අය හැටියට අපේ මේ ජීවිතය සාර්ථක කරගන්න මොකද කරන්න ඕනේ කියලා. එතෙන් බුදුහාමර සඳහන් කරනවා උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා. උත්සාහයෙන් වැඩ කරන්න, ඒ ආරක්ෂා කරපු රැකිරක්ෂා කළ උපයපු දේ ආරක්ෂා කරගන්න, කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න, ඒ වගේම ආදායමට සරිලන විදියට වියදම් කරන්න කියලා දේශනා කරා. ඊළාට මේ ගෘහපති අහනවා ස්වාමීන් වහන්සේ පරලෝක ජීවිතයේ සුගතිගාමී වෙන මොකද කරන්න ඕනේ කියලා. එතෙන්දී බුදුහමන දේශනා කරනවා කාරණා කිහිපයක් පිළිබඳව. මොනවද ඒ කාරණා? ඒ තමයි, එකක් තමයි ඡාග සම්පදා, සීල සම්පදා, සද්ධා සම්පදා. බුදුදම සංඝ කියන තෙරුවන කිරිය ප්‍රසාදය ඇති කරගන්න, ශ්‍රද්ධාව, සිල්වන්ත බව ඇති කරගන්න, පරිත්‍යාග සීලයත් ඇති කරගන්න, ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, මෙන්න මේ තුන තමයි සුගතියට යන්න හේතු වන ප්‍රධාන කාරණා විදිහට ධර්මයේ සඳහන් කරන්නේ. මේකම තමයි පුඤ්ඤාවිසන්ද සූත්‍රයේදී මහා පින්කුමුරු වටා ගැන දේශනා කරනවා. මොනවද? බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති, පාණාති පාතා පටිවිරතෝ හෝති, අදින්නා දාන පටිවිරතෝ හෝති, කාමේ සුමිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, සුරාමේරේ මජ්ජපමාදට්ඨාන පටිවිරතෝ හෝති. බුදු දම සංඝ කින තෙරුවන් සරණ යාමත්, පංචශීල ආරක්ෂා කිරීමත් සුගතිගාමි වෙන ඍජුවම හේතු වන කාරණා. හරියට ගඟක් පැත්තට නැමිලා තියෙන ගහක් කොයි පැත්තෙන් කැපුවත් ගඟටම වැටෙනා වගේ මෙන්න මේ කරුණු වලින් පොහසත් ඉන්නවා නම් ජීවිතයේ කොයිතරම් සංකීර්ණ අවස්ථාවක මියගියත් එතනට දුගතිගාමි වෙන්නේ. පින්නතින් වෙන්නේ මේ සාහිතිකය තමන්ට තියෙනට ඕන. අපිට කියන්න බෑ කොයි විදියෙන් අපේ ජීවිතය අවසාන වේද කියලා. දැන් තියෙන කාරණාත් එක්ක අපිට හිතා ගන්න පුළුවන් කොයි කොයි පැති වලට විහිදෙන අපේ ජීවිතය කියලා. අන්නේ වෙන ඉතාම සංකීර්ණ අවස්ථාවක මියගියත් කිසි අවස්ථාවක මනුස්ස ලෝකයෙන් පහට නොවන විදිහේ ස්ථාවර රැකවරණයක් අපි ධර්මයේ තුنين දබාගෙන තියෙනට ඕන. මේක අතිශය වැදගත් දෙයක්. මේක පිනොතින් බුදුහමන දේශනා කළේ කොහොමද? සත්‍යාවිය ඕමට්ටෝ ඩයමානෝ මත්තකේ. සත්‍යාවිය ඕමට්ටෝ සැතෙන් පහර ලද්දකුමෙන්. ඩයමානෝ මත්තකේ හිස ගිනිගත්තේ උඩත් වඩා වේගෙන්. උලක් ඇනුණු කෙනෙක් හිස ගිනිගත් වූ කෙනෙක් නිතරම බලන්නේ තමන්ගේ මනසෙන් ඉක්මනට බේරෙන නේද? නමුත් වෙනතින් ධර්මයේ සඳහන් කරනවා ඊටත් වඩා ඉක්මනට ප්‍රමුඛත්වය දෙන උන කාරණයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ සුගතිගාමී වීමටත් අනිත් පැත්තෙන් සංඛය දිටි දුරු කරගන්නටත් ප්‍රමුඛත්වයේ ජීවිතය දෙන්නට ඕන. එතකොට හිතන්න පුළුවන් ද පින්වතුනි කොයිතරම්නම් බුදුහාරමේ කවදාර්ණ කළ තියෙද කියලා. මෙන්න මේ සුගති ස්ථාවරයත් එක්ක පින්වතුනි ඊළඟට අපේ බුදුහාමුදුරුව මෙන්න මේ ලෞකික කුසලයේ දේශනා කළා. ස්වර්ගගාමී මාර්ගයේ විදියට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා නැත්තම් ශ්‍රද්ධාව සහ සීලය කියන මේ ප්‍රධාන කරුණු දෙක දේශනා කළා බුදුහාමුදුරුව ඊළඟට දේශනා කරනවා සුවිශේෂී කාරණේ. මේ මුලින් සඳහන් කළ කාරණා ටික සියල්ලක්ම පින්වතුනේ අවිද්‍යාව පාදකවයි යන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියපු විදියට පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙඤ්ඤාභි සංඛාර කියන මේ ත්‍රිවිධ සංස්කාරම යන්නේ අවිද්‍යාව මත. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ අපි ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳක් විඳිනකොට අපි හිතන්නේ මේ කලින් තිමිච්ච දෙයක් අපි අත් විඳින්නේ. ඒක කලින් විඳපු දෙයක් විඳලා බින්දට පස්සෙත් මේක ඉතුරු වෙනවායි කියලා. අනිත් දේ තමයි අපිට හිතෙන්නේ ඇසෙන් රූපයක් දකිනකොට අපිට පේන්නේ බාහිර පේන තියෙන රූපයක් ඇත්ත වශයෙන්ම තියෙන රූපයක් පේන්නේ කියලා අපි හිතන්නේ. ඒ විතරක් නෙවෙයි බාහිර පේන අත්දැකීම මට පේන අත්දැකීම අනිත් හැම සත්‍යයන්ටමත් ඒ විදිහටම පේන අත්දැකීමක් කියලා අපි හිතන්නේ. ඒ විතරක් නෙවෙයි මට දැන් මේ පේන දේ මං ඊළඟ මොහොතේ බලනකොටත් ඒ විදිහටම පේන්නේ කියලා හිතන්නේ. මෙන්න මේ විදිහට අවිද්‍යාව විවිධ විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. එකක් මොකද්ද? එකක් තමයි තමා අත්විඳින මේ ලෝකය කලින් තිමිච්ච ලෝකයක් අත්විඳින්නේ ඒක තමා අත්විඳලා පස්සෙත් එහෙම ඉතුරු වෙනවායි කියලා. සරල උදාහරණයක් කිව්වොත් කණ්ණාඩියක් ළඟට පූස් පැටියෙක් යනවා, බල පැටියෙක් යනවා. ඒ සතා යනකොට හිතන් ඉන්නේ මොකද්ද? කලින් ඒ වගේම කෙනෙක් හිටියද? එයා ආවට පස්සෙත් එතන අර යාතන ඉන්නවා කියලා විටින් විට ගිහලා බුරල එනවා, ඥාව ගාල එනවා. අන්න ඒ වගේ තමයි අපිත් හිතන්නේ මේ පේන අත්දැකීම කලින් තිබුණා, ඒක ඉතුරුණා, නැවතත් ඕනනම් ගිහලා බලන්න පුළුවන් කියලා. මේකත් අවිද්‍යාවේ එක්තරා ලක්ෂණයක්. ඊළඟ කාරණේ තමයි අපි හිතන්නේ දැන් මේ මල පේනවා නම් පේන්නේ මේ මොහොතේම පේන අත්දැකීමේ මේ පේන්නේ කියලා. මේ ඇසෙන් මේක මල දකින්න පුළුවන් කියලා අපි හිතන්නේ. පින්නතනේ ඇසට පතිත වෙන්නේ වර්ණ මාත්‍රේ විතරයි, වර්ණ රූපේ විතරයි. ඒක එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ ඒ අරබේ ඇති වෙන සංඥා වේදනා දෙක මන ආයතනයේ මෙනෙහි කිරීම විදියටයි මනෝවිඤ්ඤාණයෙන් තමයි මලක් කියලා හඳුනාගන්නේ. මලක් කියලා හඳුනා ගන්නකොට අර පළවෙනි අත්දැකීම නිරුද්ධ වෙලා අවසන්. අපි නිතරම ඉන්නේ, අපි පය ගහලා ඉන්නේ අතීතේ. නමුත් අපි ඉදිරිය බලාගෙන මේ ඉන්නේ. නිදසුනක් වශයෙන් කිව්වොත් අපි වාහනයක යනකොට වාහනේ රෝද හතර මෙතන තියෙන්නේ, හිටගෙන ඉන්නේ, නමුත් බලාගෙන ඉන්නේ ඉස්සරහා අපි. අතීතේ නිරුද්ධ වෙච්ච ලෝකේ තමයි අපි මේ ඉන්නේ. නමුත් ඉදිරියට තමයි නිතරම අපි අවධානය යොමු කරගෙන ඉන්නේ. අපි ටෝච් එකක් ගහලා පාරේ යනකොට රාත්‍රී කාලෙහි අපි කවදාත් කකුල් දෙක ළඟ ටෝච් එක ගහනවද? නෑ නේ, නේ ටෝච් එක ඉස්සරහට ගහන්නේ. නමුත් කකුල් දෙක මෙහෙ තියෙන. එතැන් මිට සර්පෙක් වුණත් ඇවිල්ලා කන්න පුළුවන් ටෝච් එක හරි ගහගෙන ඉන්නකොට. අපි පඩිපැලක් නගිනකොට කකුල් දෙක ළඟ තියෙන පඩිය නෙවෙයි බලන්නේ, අපි නිතරම ඉස්සරහා පඩිය බලන්නේ. මෙන්න මේ වගේ තමයි පින්නතින අපි නිතරම ඉස්සරහා බලාගෙන ඉන්නේ. ඔබත් මා දිහා බලාගෙන ඉන්නේ. නමුත් මං ගැන හඳුනාගන්නේ ඒ අතීතේ නිරුද්ධ වෙච්ච දේ ගැන නිතරම මන ආයතනෙන් ඉන්නේ. නමුත් අපි හිතාන් ඉන්නේ මේ සෝත විඥාණයෙන් දැන් අහන්නේ කියලා. සෝත විඥාණයෙන් තමයි අහන්නේ. නමුත් ඒක දැනගන්නේ මනෝ විඥාණය. අපේ ජීවිත කාලෙම පිනුතින ආයතන හයක් තිබුණට අපි ජීවත් වෙන්නේ ආයතනයකින්. නමුත් අපේ පෘථග්ජන ලෝකයට ආයතන හයක් තියෙනවා. ඒ නිසා අපේ චක්කු විඥාන, සෝත විඥාන ආදී කියලා කියනවා. කිව්වට යථාර්ථ වශයෙන් අපි ජීවත් වෙන්නේ මනෝ විඥාණය. යම් කිසි දවසක අපි මේ යථාර්ථය තේරුම් ගත්තොත් එදාට අපි ජීවත් වෙන්නේ මන ආයතනෙන් ජීවත් වෙන්නේ. අර නිරුද්ධ වෙච්ච අතීතය තුල ජීවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තනිකරම තමන් ප්‍රඥාවෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ අවිද්‍යාව දුරු වෙන විදියට නුවණින් බලන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ ඊළඟ පියවරේදී මෝක්ෂ මාර්ගයේ විදියට අපට දේශනා කළේ. මෙන්න මේ මෝක්ෂ මාර්ගයේදී පිනතුණි තියෙන ප්‍රධානතම කාරණයක් තමයි දුක පිළිබඳව අවබෝධය ලබා ගැනීම. ශ්‍රද්ධාව කියන එක තීරණය වන්නේ සැබෑ ලෙසම බුදුහාඳුරණ පිළිවෙලින් දේශනා කරනවා. සද්දා ජාතෝ උපසංකමති, ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනා තෙරුවන වෙත එළඹෙනවා, උපසංකමිත්වා පෛරුපාසති, එළඹෙච්ච කෙනා ඇසුරු කරනවා, පෛරුපාසන්තෝ සෝතං ඕදහති, කන්දේ යොමු කරනවා, ඕහිත සෝතෝ ධම්මං සුනාති, ධර්මය අහනවා, සුත්වා ධම්මං ධාරේති, දතානං ධම්මානං අත්තං උපපරික්ඛති, අත්තං උපපරික්ඛන්තෝ දිට්ඨි නිජානං කමත්ති. මේ ආදී වශයෙන් ටිකෙන් ටික ශ්‍රද්ධාවෙන් ගැඹුරට ප්‍රඥාව කරා යන ධර්මයක් දේශනා කරනවා. අන්නේ ශ්‍රද්ධාව කරා යන ගමන් මගේදී පින්නතුනි නිසිලසම ශ්‍රද්ධාව හටගන්නේ කොහොමද? දුක්ඛෝපනීසා සද්ධා කියලා කාරණයක් දේශනා කරනවා. දැනුත් අපි ශ්‍රද්ධාවෙන් බුදුහාමරණ වඳිනවා. අපට අර අතීතයේ අම්මලාගෙන් ලැබිච්ච ආවාසය නිසා, ඒ වගේම මේ ජීවිත කාලෙත් යම් කිසි විද්‍යක ධර්මයෙන් ප්‍රතිඵල ලැබෙන නිසා අපට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. නමුත් පින්නතුනි මේ ශ්‍රද්ධාව නියම ලෙසම බැසගන්නේ කොහොමද? දුක්ඛෝපනීසා සද්ධා කියන කාරණයක් එක්ක. දුක පිළිබඳ අවබෝධයත් එක්කයි සැබෑ ලෙසම ශ්‍රද්ධාව හටගන්නේ. මොකද්ද මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? මොකද්ද මේ දුක පිළිබඳව කියලා කියන්නේ? සාමාන්‍යයෙන් පිනතුනේ දුක කිව්වහම අපි සාමාන්‍යයෙන් අවබෝධ කරගෙන තියෙන්නේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛං, අපේ සංපයෝග දුක්ඛ, පියෙහි විපයෝග දුක්ඛ, යම් පින්චන් නැලබදි තම්පි දුක්ඛං, සංකේතේන පංචපාදනඛන්දා දුක්ඛා කියලා. මේ සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට පේන දුකයි මේ විස්තර වෙන්නේ. ඉපදීම, මහලු වීම, ලෙඩවීම, මරණයටපත් වීම, ප්‍රියංගෙන් වෙන්වීම, මේ ආදී කාරණා ටිකක් ලෝකයේ තුල දුක හැටියට විස්තර කරලා තියෙනවා. ඒ ටික ඔක්කොම එකට අරගෙන නැවත බුදුරජාණන් වහන්සේ කෙටියෙන් ගත්තොතින් සංකීර්තේන පංච උපාදාන කන්දා දුක්ඛා කියලා මේ දුක් ටික ඔක්කොම එක තැනකට ගොනු කරලා තියෙනවා. දිනොතන මේ කියන කාරණා ටික දුක කියනත් පුළුවන්, දුක සත්‍ය කියනත් පුළුවන්. හැබැයි තවත් සුවිශේෂ කාරණයක් බුදුදහමේ දේශනා කරනවා, දුක සත්‍යටම හේතු වන කාරණයක්. මෙන්න මෙතනින් තමයි සම්පූර්ණයෙන්ම අපේ ගමනමග වෙනස් වෙන්නේ. මෙන්න මෙතනින් තමයි හොඳටම තමා නුවණ, තමන්ගේ නුවණ මෙහෙවන ඕන ස්ථානේ මේ කාරණේ අපි ඉදිරියේදීත් ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම අපි සාකච්ඡා කරන තව තවත් කරුණේ කරාසි කරගෙන මේක ටිකක් ගැඹුරුයි. ගැඹුරු නිසාම තමයි අපි වෙටින් විට මේ කරුණ ඉදිරියේදී විස්තර කරනවා. ඔබ අඛණ්ඩව මේ වැඩසටහනට සහභාගී වුණොතින් ඔබට මේ කාරණා ඉදිරියේදී අපි විස්තර කරනවා. බුදුහාමුදුරෝ සත්‍ය යමකෙදී දේශනා කරනවා ඉතාම වැදගත් කාරණා දෙකක් ගැන. ඒ මොකද්ද? කතමං චාවසෝ දුක්ඛං අරිය සත්‍යං. කුමක්ද දුක්ඛාරිය සත්‍ය කියලා දේශනා කළා? කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං ඨපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියලා. කායික දුකක්, චේතසික දුකක් හැර තවත් දුකක් තියෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියන්නේ කියලා. දිනොතනේ මෙන්න මෙතෙන්දි තමයි කෙනෙක්ගේ බුද්ධිය විකසණය වෙන අවස්ථාව. මේ වගේම කරුණෝ බුදු සාසනේ නොයෙක් අයට දේශනා කළා. බාහ්‍ය දාරු චීරිත දෙට්ටේ දිට්ට මත්තන් කියලා දේශනා කළා. අස්සජහාම්දුරෝ උපදේශ පරිබ්‍රාජකයට ඒ ධම්මා කියන ගාථායමනොත් දේශනා කළා. පස්සග මහනුවට යංකිජ සමුදේ ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං කියලා දේශනා කළා. මේ වගේ කරුණු නොයෙක් තැන විවිධ න්‍යායවලින් බුදුහාමුදුරුවෝ මේක දේශනා කළා තියෙනවා. මේ දුක අවබෝධ කරගන්න මූලික ස්ථානෙ විදියට. එහෙම දේශනා කළ බුදුහාමුදුරුවෝ මෙතෙන්දී ඉතාම ගැඹුරු විග්‍රහයකට යනවා. තමන්ගේ බුද්ධිය විකසනය කරගන්න තියෙන අවස්ථාව මේ වගේ බොහෝ ශ්‍රාවකයන්ට තමන්ගේ ජීවිතය පරිවර්තන වෙන තැන් දේශනා කළා තියෙනවා. සරල කාරණයක් ගත්තොත් අඟුලිමාලට බුදුහාමුදුරුවෝ දේශනා කරන අඟුලිමාල මම නැවතුණා ඔබ නැවතින කියලා. මේ වගේ ටර්නින් පොයින්ට්ස් තියෙනවා කෙනෙක්ගේ සම්පූර්ණ ජීවිත මඟ වෙනස් වෙන ස්ථාන. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ සම්බුද්ධත්වයට පත් වෙලා බෝමැඩින් නැගිටලා ඇවිල්ලා පස්සක මහනුවර දේශනා කරන්නේ පොබ්බේ අනුනුසුතේසු ධම්මේසෝ චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී ආදී වශයෙන් මට පෙර නොයසු විරු ධම්මයක් පහළුණායි කියලා. ජාතිවි දුක්ඛ ජරාපි දුක්ඛ කියන කරුණෝ උන්වහන්සේ බෝසත් කාලෙම අවබෝධ කරගත්තා. චන්නැමතියා සමග උයන් කෙළියට යන වෙලාවේදී ඒ කරුණ උන්වහන්සේ තේරුම් අරන් හිටියේ. එහෙම තේරුම් ගන්න පැවිදි වෙලා සම්බුද්දත්වපත් වෙච්ච මේ උත්තමයන් වහන්සේ දේශනා කරනවා මට පෙර නොයසු විරු ධම්මයක් පහළුණායි කියලා. මෙන්න පින්නතුනි පහළ වෙච්ච ධම්මස මොකද්ද? කායික දුකත් චේතසික දුකත් හැර වෙනත් දුකක් තියෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියලා. පින්නතුනි කායික දුකයි චේතසික දුකත් හැර වෙනත් දුකක් තියෙනවද? ඔව් වෙනත් දුකක් තියෙනවා පින්නතුනි. සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට මේක කිව්වොත් කිසිසේත්ම පිළිගන්නේ නැහැ. කයට විඳින දුකක් තියෙනවා නම් හිතට එන මානසික පීඩනයක් තියෙනවා නම් මේ දෙක හැර තවත් මොකද දුකක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ. නමුත් බුදුහමන දේශනා කරන හිම එකක් තියෙනවා. අන්න ඒක තමයි පින්නතුනේ දුක සත්‍ය කියලා කියන්නේ. මොකද ඒක කායික දුක, චේතසික දුක හැර වෙනත් දෙයක් දුක නම් මොකද ඒ දුක? ඒ දුක තමයි පින්නතුනේ අපේ ඇසට රූපයක් පේන මුල් අවස්ථාව. කනට ශබ්දයක් ඇහෙන ප්‍රාථමික අවස්ථාව. මේ ඇස කන නාසාදී ඉන්ද්‍රිය හයට ලැබෙන මුල්ම අත්දැකීම ඒක අතීත කර්මෙහි විපාකයක් විදිහට ලැබෙන අවස්ථාව. ඒ විපාකය කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි, සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක උපේක්ෂා සාගතය කියලා කියන. නමුත් ඒක ඊටාම ක්ෂණිකයි, ඒක ක්ෂණිකව හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේකට පරිසම්බිදා මාගේ කියන්නේ විඥාන චර්යා කියලා. ඒ කියන්නේ අපට මුලින්ම ලැබෙන අත්දැකීම, මුලින් ලැබෙන අත්දැකීම කියලා කියන් හිතන්න එපා මේ මල මුලින්ම දැකපු වෙලාව කියලා. නැත්තම් පොඩි ළමයෙක්ගේ ලැබෙන අත්දැකීම කියලා හිතන්නත් එපා. පොඩි ළමයාත් මේ අවිද්‍යාව මතමයි ඉන්නේ. ඔහුත් අර මුලින්ම විඥාන චර්යා වෙන්නේ නැහැ. ඒ දරුවා Tamanට තේරෙන විදිහෙන් අත්දැකීම ගත්තට පස්සේ තමයි ඒ දරුවා ඉන්නේ. ඒ දරුවාගේ හිතවත් ප්‍රබස්වර මිදම් බික්ක වෙච්චිත්තන් කියලා ඒ දරුවගේ හිතටවත් කියන්නේ නැහැ. හිත ප්‍රබස්වරයි කියලා කියන්නේ මෙන්න මෙතෙන්ට. මොකද්ද? අර අතීත කර්මය විපාක විදියට ලැබෙන මුල්ම අත්දැකීම, ඒක ඊතාම ක්ෂණික අත්දැකීමක්. ඒක පෙරපසු නොවිය හටගෙන නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන්නේ නිකන් නෙවෙයි. සංඥා වේදනා දෙකක්, චෛතසික දෙකක් ඉතුරු කළා. අන්න ඒ දෙක මන ආයතනයෙන් පස්සේ මෙනෙහි කිරීමේ ප්‍රතිඵලයක් විදියටයි මේක මලක්, මේක පහනක්, මේක හාමුදුරුවෝ, මේක හෑන්ඩ් අවුට් එකක්, කුමක් හෝදයක් කියලා හඳුනගන්නේ. එහෙම හඳුනාගන්නේ අපි බොහෝ විට අවිද්‍යාවෙන්. හඳුනා ගන්නකොට අපි එක්ක අපුඤ්ඤාවිසංකාරයට ගිහිල්ලා, නැත්නම් පුඤ්ඤාවිසංකාරයට ගිහිල්ලා, නැත්නම් ආනෙන්ජාවිසංකාරය අරූපාචර බ්‍රහ්ම මට්ටමේ මානසිකත්වයකට හරි ගිහිල්ලා අපි ඉන්නේ. කුමකට ගියත් අපි ඉන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර. අපේ හිතේ තියෙන අවිද්‍යාවේ පමණට අපි එක්කයකට ඇලෙනවා, නැත්නම් එකට ගැටෙනවා, නැත්නම් ඇලීමයි ගැටීමයි දෙකම නැතුව ඉන්නවා. දෙකම නැතුව හිටියත් ඒ තියෙන මොහොතේ බාහිර දෙයක් තියෙනවා. මං ඒ දෙයට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. මං දැන් හරියම හොඳයි කියලා ඉන්න පුළුවන්. බරපතල කුසලයක් නෙවෙන්න පුළුවන්. ඒක තමන්ට තදංග වශයෙන් හරි විස්කම්බන වශයෙන් හරි ඒකේ සඩු කරගෙන ඉන්න පුළුවන්. නමුත් සමුච්ඡේද වශයෙන් තමන්ට ඒක පාලනය කරන්න බෑ. තමන්ට සීලයෙන් තදංග වශයෙන් පාලනය කරන්න පුළුවන්. සමාධියෙන් විස්කම්බන වශයෙන් ප්‍රහිණ කරන්න පුළුවන්. හැබැයි ඒක සමුච්ඡේද වශයෙන් ප්‍රහිණ කරන්න නම් විදර්ශනා ප්‍රඥාවක් අවශ්‍යයි. අන්න ඒකට ගියොත් විතරයි අපි අර දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය විදිහට දැනගත්තා වෙන්නේ. මේ පළමුවෙන් ලැබෙන අත්දැකීම පින්නතුනේ අතීත කර්ම විපාක විදිහට ලැබෙන එක අපි කාටවත් පාලනය කරන්න බෑ. ඒක පුත්‍රජන කෙනාටත් බෑ, සීක පුද්ගලයාටත් බෑ, අසීක උරහතන වහන්සේටත් ඒක පාලනය කරන්න බෑ. ඒක ප්‍රහීණ කරන්න ඕනත් නෑ. බුදුරජාණන් වහන්සේ කිසි විටකත් දුක සත්‍ය ප්‍රහීණ කරන්න කියලා නෑ. දුක සත්‍යම් පරිඤ්ඤයම්. දුක සත්‍ය පිරිසිදු දැනගන්න ඇතිය. දුක සත්‍ය පිරිසිදු දැනගන්නකොට සමුදය සත්‍ය ප්‍රහීණ වෙනවා, නිරෝධ සත්‍ය සාක්ෂාත් වෙනවා, මාර්ග සත්‍ය වැඩෙනවා. පින්නතුනි, මෙන්න මේ සත්‍ය සුතමේ ඥාණයෙන් තේරුම් ගන්නට ඕන. තේරුම් ගත්තොත් ඒ විඥාන චර්යාවේ එක මෝහයෙන් අඥාන චර්යාවකට නොගිහිල්ලා ගියත් වැඩි දුර යන්න කලින් ඉක්මනටම ඥාන චර්යාව පැත්තට හරව ගන්න පුළුවන්. අන්න ඒ ඥාන චර්යාව පැත්තට හරව ගැනීම තමයි විදර්ශනා වඩනවා කියලා කියන්නේ. අන්න ඒ ඥානචර්යාවේ ඉඳීම තමයි අර ဒုတိය කම්ම සූත්‍රයේහි අත්ති බික්කවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුක විපාකං කියලා දේශනා කරන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන එක්තරා කර්මයක් තියෙනවා, කලුත් නොවන සුදුත් නොවන කර්මයක් තියෙනවා. ලෝකයේ කර්ම වර්ග හතරක් තියෙනවා. කලු විපාක ගෙන දෙන කලු කර්ම තියෙනවා, අත්ති බික්කවේ කම්මං කන්නං කන්න විපාකං, සුදු විපාක ගෙන දෙන සුදු කර්ම තියෙනවා. අත්තිබික්කවේ කම්මං සුක්ඛං සුක විපාකං. කලු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තියෙනවා. අත්තිබික්කවේ කම්මං කන්න සුක්ඛං කන්න සුක විපාකං. මේ තුනම යන්නේ අවිද්‍යාව මත. මේ කර්ම තුන විතරයි ලෝකයේ බුදුහාඳුරෝ පහළ වෙනට කට්ටිය හඳුනාගෙන තියෙන්නේ. මේ තුන විතරයි හඳුනාගෙන ඔවුන් ලෝකේ අවබෝධ කරගෙන තියුනේ පංච නීවරණයක් විතරයි. කෙලෙස් ප්‍රහීණ කරන්නට ඔහු ධ්‍යාන මට්ටමට විතරයි හිත දිනු කරගෙන තිබුණේ. පංච නීවරණයක් විතරයි හඳුනාගෙන තිබුණේ. විස්කම්බන ප්‍රහාණය විතරයි හඳුනාගෙන තිබුණේ. නමුත් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා 6 නීවරණයක් හඳුන්වා දුන්නා, අවිද්‍යා නීවරණය. ඒත් එක්කම උන්වහන්සේ අලුත් කර්මයකුත් ලෝකෙට හඳුන්වා දුන්නා, කලුත් නොවන සුදුත් නොවන කර්මයක් ගැන. මොකක්ද ඒ කර්මය? අර අතීත කර්ම විපාක විදියට ලැබෙන දුක්ඛ සත්‍ය අඥාන චර්යාවකට නොගිහිල්ලා ඥාන චර්යාවක් බාට යන විදියට හිත වඩන ක්‍රමය. අන්න ඒකෙන් තමයි අත්ති බික්කවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුක විපාකං කියලා දේශනා කළේ. කලුත් නොවන සුදුත් නොවන කර්මයක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළා. යම් කෙනෙක් දස සංඥාවලෙන විදියට අනිච්ච සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥා, විරාග සංඥා, ආදීනව සංඥා, සම්බලෝකේ අනිවිරත සංඥා, සම්බ සංඛාරයේසු අනිච්ච සංඥා, ආනාපාන සති, මේ ආදි වශයෙන් දැක්වෙන මේ හේතුඵල ධමෙහි දුක්ඛ සත්‍යය තේරුම් අරගෙන අනිත්‍ය ආදී වශයෙන් යම් කිසි වෙලාවක කෙනෙක් හිත වඩනවා නම් අන්න ඒ වෙලාවට පහළ වෙන සිතිවිලි වලට කියන්නේ කලුත් නොවන සුදුත් නොවන කර්ම. ඒ මොනවද? කම්මක්ඛයයි සංවද්දති, කර්මේශය කිරීම සඳහා හේතු වන කර්ම. මේක පින්නොත් එක පිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මුලදි මේක සුතමේ ඥාණයෙන් අසා දැනගන්නට ඕන. චින්තාමේ ඥාණයෙන් නැවත නැවතත් යෝනිසෝ මනසිකාරයෙන් ධම්මවිජය සම්බොජ්ජංගයක් විදියට දිගින් දිගටම වඩන්නට ඕන මේක. ඒ වගේම භාවනාමය ඥානෙන් සමති දර්ශනා වශයෙන් වඩන්නට ඕන. එතකන් අපි මුලා වෙනවා, මේක දැනගෙන ඉඳත් මුලා වෙනවා. හැබැයි සාමාන්‍ය කෙනෙක් වගේ හුඟක් දුරට මුලා වෙන්නේ නැහැ. ටික දුරක් ගිහිල්ලා හැරිලෙනවා. සමහර අය ගිහිල්ලා ඒ අවිද්‍යාවම ගිලිලා නැති වෙන්න යනවා. නමුත් අපි ටික දුරක් ගිහිල්ලා මුලා වුණා කියලා දැනගෙන එනවා. මේකම තමයි පින්නතුනි ගත පච්චාගත වත කියලා ස්වාමීන් වහන්සේලා පුරණ වතක් තියෙනවා. මොකද ඒ වත පින්න පාත යනකොට සිහියෙන් යන්නේ. හිත ගැන හොඳට සිහියෙන් යනවා. ගිහිල්ලා කොතන හරි සිහිය වැළකුණා නම්, සිහිය එහෙම ගියා නම් ආයෙ බලන කොතෙන්ද සිහිය නැතුනේ කියලා ආයෙ ආපස්සට එනවා. ආයෙ ඇවිල්ලා තින්දන් ආයෙ සිහිය පිටවගෙන ආයෙ යනවා. ආයෙ යනකොට ටික දුරක් ආයි සිහිය ගියොත් ආයි මුල තැනට එනවා. ඇතැම් විට දවසට දානවල දාන්න වෙන්නේ නැහැ සමහර විට. පින්නපාති ලැබෙන්නේ නැහැ මගදීම දවල් වෙලා. මේක පිනතුණි එක්තරා ක්‍රමයක් හිත දිනු කරගන්න ක්‍රමයක්. මෙතනින් ආරම්භ කරන විදිය පිනතුණි යම් කිසි දවසක අපි අර ඇසෙන් දකින රූපය හුඟ වෙලාවක් නොගිහිල්ලා ඒක එතනම නිරුද්ධ වෙලා දැන් මේ දකින්නේ මනායතනෙන් කියලා දකින්න මට්ටමට දිත්තේ දිට්ටමත්තම් මට්ටමටම යන වෙලාවක් තියෙනවා. අන්න ඒකට කිංසුකොම සූත්‍රය ලස්සන උපමාවක් සඳහන් කරනවා. සරල විදියට කිව්වොතින් යම් කිසි විදියක කිසියම් වේගයකින් වාහනයක් යනවා නම් ඒ වාහනේ යන කෙනාට අපට යම් කිසි දෙයක් දෙන්න ඕන නම් මොකද කරන්න ඕන? දැන් අපි කියමු 80ක වේගයෙන් පැයට සැතපුම් 80ක වේගයෙන් වාහනයක් යනවා නම් ඒ වාහනේ යන කෙනෙකුට අපි මොනව හරි දෙයක් දෙන්න ඕන නම් අපිත් ඒ වේගයෙන්ම වාහනය පදවන්නට ඕන. එහෙම වුණොත් තමයි අනිත් කෙනාට අතිකත්වයෙන් මොනව හරි දෙන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ වගේ පින්නතුණි කිංසුකොම සූත්‍රයේ දැක්වෙනවා මේ සමත විදර්ශනා නැමැති දූත යුවල විසින් ඇස කන නාසාදී මේ ආයතනයන්ගෙන් පණිවිඩයක් අරගෙන යනවා නගර මැද ඉන්න නගර හිමියාට දෙන්න. දොරටුවෙන් ඇතුළු වෙලා කිසියම් මාර්ගයකින්. ඔහු කොහොමද මේ මාර්ගය යන්නේ? මේ දූත යුවල කියන්නේ කාටද? සමත විදර්ශනා නැමැති මේ දූත යුවල මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යනවා දොරටු පාලයා සතිය නැමැති දොරටුවෙන් ඇතුළු වෙලා නගර මැද හතර මංහන්දිය සතර මහා භූත රූපයෙන් සැදුණු ස්ථානයේ ඉන්න නගර හිමියා නැමැති විඥාණයට පණිවිඩය දෙනවා. දීලා ගිහිපු පාරින් මොහු නැවත ආපස්සට හැරිලෙනවා. ඔහු කොහොමද එන්නේ? පණිවිඩයේ කියපු විදියටම තියලා එතෙන්ට එනවා. ඇසෙන් රූපයක් දැක්කනම් ඇස පිළිබඳව ගත්තු පණිවිඩය ගන්න සමත විදර්ශනා නැමැති දූත යුවල දූතයෝ දෙන්නා ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති පාරෙන් සතිය නැමැති දොරටුවෙන් ඇතුළු වෙලා නගර මැද ඉන්න විඥාණයට පණිවිඩය දීලා ඒ පාරෙන් මායනවා. ඒ කියන්නේ දිත්තේ දිට්ටමත්තන් කියන එක. ඒ පණිවිඩයේ එතනින්ම දුන්නොතින් ඇසෙන් දකින අරමුණ ඇස තුලදීම නිරුද්ධ වෙනවා. ඊට පස්සේ ඔහු මනසින් ගන්න එකක් දන්න මනායතනෙන් ගන්නවා කියලා. ඇසින් දැක්ක දේ නෙවෙයි ඔහු මනසින් ගන්නේ. ඇසේ ඇති වෙච්ච එක තමයි නිරුද්ධ වෙලා ඊට පස්සේ මනායතනෙන් ගන්න දෙයක් විදිහට ඔහු ගන්න. ඇසෙන් ගන්න ආයතනෙන් ගන්න රූපේ අරමුණ ඇස තුලදීම නිරුද්ධ වුණා කියලා දැක්වතින් ඇසෙන් දකින දේම අල්ලන්න යන්නේ නැහැ. ඇසෙන් දකින දේම අල්ලන්න නොගියොත් ඔහු මුලා වෙන්නේ නැහැ. හැබැයි ඇසෙන් දකින දේ අල්ලන්න පුළුවන් කියලා ගත්තොත් මොකද වෙන්නේ? අර පණිවිඩය දෙන්නේ එතකොට සිහියෙන් නෙවෙයි, සමති දසනාවලින් නෙවෙයි දෙන්නේ. එයාගේ අසමාහිත වූ සිතින් අනුවණින් දෙන්නේ. දීලා නගර මැද හිමියාට පණිවිඩය දුන්නොත් මොකද ඇසෙන් දකින රූපය? දුන්නොත් ඔහුට කියන්නේ ඇසෙන් දකින එක අල්ලන්න පුළුවන්, ගඳ සුවඳ විඳින්න පුළුවන් කියලා. ඔහු පණිවිඩය දීලා නිකන් ඉන්නේ නැහැ. මොකද කරන්නේ? නගර මැද ඉන්න නගර හිමියා බෙල්ලෙන් අල්ලගෙන එළියට එක්කන් එනවා. එක්කන් එන්නේ නිකන් නෙවෙයි, ගිහිව පාරෙන් නෙවෙයි, වෙනත් පාරකින් එළියට එන්නේ. එළියට ආවදී මොකද්ද? ඔහුට තෑගි ටිකකුත් දෙනවා නිකන් නෙවෙයි. මොනවද දෙන තෑගි ටික? ජරා මරණ ව්‍යාධි ප්‍රිය විප්‍රයෝග මේ තෑගි ටිකක් දීලා තමයි එයාව නතර කරගන්න. ආයේ නගරයට යන්න මොහොත බැරි වෙනවා. පින්නතුනි මෙන්න මේකයි බුදුදහමෙන් කියන යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය කියන දෙක. හරියට අපි ඇසෙන් දකින රූපය තුළ උපරිම ලෙස සිහිය සානුවන තුළ හිටියොත් අපි මුලා වෙන ගතිය අඩු වෙනවා. නැත්නම් අපි නිරතුරුවම නැවත දුකට අපි ප්‍රවේශ වෙනවා. එතකොට බුදුහාඳුරන්ගේ දහම කියලා කියන්නේ මෙන්න මේ දුක්ඛ සත්‍ය, දුක්ඛ සත්‍ය විදිහට හඳුනා ගත්තොත් ඒ තැනැත්තාගේ සමුදය නැමැති ආසාව, තෘෂ්ණාව දුරු වෙනවා. ඔහු ඒ තුලින්ම නිවනට යම්කිසි විදියකින් විමුක්තියටපත් වෙනවා. ඔහුගේ ආරෂ්ඨික මාර්ගය වැඩෙනවා. මෙන්න මේ ගමන් මගේ ඉදිරියට යෑමට පින්නතුනේ බුදුහාමුදුරෝ මෙන්න මේ චතුසත්‍ය සම්මාදිට්ඨියත් එක්ක කියන අනිත් සීලම කරුණ ටික අප වෙත ඉදිරිපත් කරන්නේ. මෙන්න මෙතෙන්ට අපි ඔය එක්කන් යන. ඊය සඳහා මුලදී ආරම්භක පියවර හැටියට මොකද කරන්න ඕන? ආරම්භක විවරීදියට කර්මය පිළිබඳව අවබෝධයෙන් අපි සුගතිය ස්ථාවර කරගන්නට ඕන. ඒ සුගතිය ස්ථාවර කරගන්න අපි ඒ පදනම ඉඳගෙන, ඒ සුරක්ෂිත භාවය ඉඳගෙන අපේ ළඟම ඥාතීන්ටත් ඒ ස්වර්ගගාමී මාර්ගයේ වරප්‍රසාදයේ හිමිකම ලබා දීලා අපි ඊට පස්සේ ඊළඟට කල්යාණ මිත්‍රත්වයේ ආශ්‍රයෙන් උපරිම ලෙස අපේ ජීවිතයට ඇත්තටම මොකද්ද වෙන්නේ කියන එක යලි යලි අපි තේරුම් ගන්නට ඕන. අපේ ජීවිතය කියන්නේ හැම මොහොතෙම ස්කන්ධ පංචකයක් හටගන්නවා. ඒ ස්කන්ධ පංචකය ගැන අවබෝධය නොතිබ්බොත් ඒ ස්කන්ධ පංචකයම පංච උපාදාන ස්කන්ධයක් බවට පත් වෙනවා. එතකොට බුදුහාමර දේශනා කරන එකක් කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්ව අවසේසං දුක්ඛ සත්‍යං කියලා. කායික දුකයි චේතසික දුකත් හැර වෙනත් දෙයක් තියෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියලා එකක් කියලා එතෙන්දිම තවත් ප්‍රකාශයක් කරනවා. මොකද්ද? මෙන්න මේකෙන් තමයි ඔබේ නුවණ, ඔබේ දක්ෂතාවය, ඔබේ ප්‍රඥාව බලන්නේ. දෙවෙනි ප්‍රකාශය මොකද්ද? දෙවෙනි ප්‍රකාශය තමයි කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච. කායික දුක චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකක් වෙනවා, ඒක දුක සත්‍යයක් වෙනවා. දැන් ධම්මචක්ක සූත්‍රයේදී දේශනා කළේ මෙන්න මෙතනින්. දුකයි දුක්ඛ සත්‍යයි දෙකම වෙන දේ තමයි දුක්ඛ සත්‍ය විදිහට දේශනා කළේ. බුදුහාමර විවිධ න්‍යායවලින් ඒ ඕඩියන්ස් එක තේරුම් ගන්න විදිහෙන් දේශනා කළා තියෙනවා. එතකොට මෙන්න මෙතෙන්දි තමයි අපට අපේ බුද්ධිය අපට බලා ගන්න තියෙන අවස්ථාව. මුලදි දේශනා කරනවා කායික දුකක් චේතසික දුකක් හැර වෙනත් දෙයක් තියෙනවා නම් දුක සත්‍යයි කියලා. ඊළඟට දේශනා කරනවා කායික දුකයි චේතසික දුකයි දුකක් වෙනවා, දුක සත්‍යයක් වෙනවා කියලා. මෙන්න මේකට තමයි අපි ඊටාම සරල උදාහරණයක් කියන්නේ. අර වාහනේ උදාහරණය. යම්කිසි විදියක කාර් එකක්, බස් එකක්, වෑන් එකක් ගත්තොත් කාර් එකක් ගත්තොත් අපි කාර් එක කාර්යයකුත් වෙනවා, කාර් එක වාහනයකුත් වෙනවා. හැම කාර් එකක්ම වාහනයක්. හැබැයි හැම වාහනයක්ම කාර් එකක් නෙවෙයි. හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යම දුකක් වෙන්නේ නැහැ. ඇයි? දුක් නොවිදින දුක සත්‍ය පමණක් තියෙන පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ඒ කවුද? ඔව්, ඒ තමයි මේ දුක ඉක්මවපු දුක සත්‍ය පිරිසින් දැනගත්තු විද්‍යාමත්‍ය සාක්ෂාත් කළ උතුමා. අතීත කර්ම විපාක විදියට උන් වහන්සේලාට ස්කන්ධ පංචයක් ලැබෙනවා. සෝපදිශේෂ නිර්වාණ ධාතුව කියලා එකක් තියෙනවා. උපදී සහිතව නිවන් දැක්කා. හැබැයි ස්කන්ධ පංචකේ තාම ක්‍රියාත්මක වෙනවා. හැබැයි උන්වහන්සේලා දුක් විඳින්නේ නැහැ. වාහන කියන බෝඩ් එක තියෙන ෆැක්ටරියේ නමුත් වාහන හදන්නේ නැහැ. එතකොට හැම දුකක්ම දුකක් වගේම දුක සත් අර ඉහළ තියෙන කැටගරියටත් අයිති වෙනවා. හැම වාහන හැම කාර් එකක්ම කාර් එකක් වගේම වාහනයක් කිව්ව වගේ හැම දුකක්ම දුකකුත් වෙනවා. අර උඩ තියෙන පංචස්කන්ධයෙන් තමයි හටගත්තේ පංච උපස්කන්ධය. පංචස්කන්ධයක් නැතුව පංච උපස්කන්ධයක් හටගන්නේ නැහැ. හැබැයි පංචස්කන්ධය තිබ්බ කියලාම පංච උපස්කන්ධයට යන්නේත් නැහැ. හරියට පංචස්කන්ධය තේරුම් ගත්තොත් ස්කන්ධ පංචකය අතීත කර්ම විපාකයක්. ඒක දුකක් අසැපක්වත් නෙවෙයි. ඒක විපාක මාත්‍රයක් විතරයි. ඒක උපේක්ෂා සාගතයි. ඒක හරියට නුවණින් දැනගත්තොත් ඔහුගේ ශරීරය මහලු වෙනවා. ශරීරය ලෙඩ වෙන්න පුළුවන්. ශරීරය මරණයටපත් වෙන්න පුළුවන්. වේදනාවක් දැනෙන්නත් පුළුවන්. හැබැයි උන්වහන්සේලා කිසි දවසක ඒක මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්ම වශයෙන් ගන්න හේතුඵල ධමයක් විතරේ දකින්. ඒ නිසා උන්වහන්සේලට දුක්ඛ සත්‍ය තිබුණට දුකටපත් වෙන්නේ නැහැ. දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගෙන දුක්ඛ සමුදයෙන් මිදලා නිරෝධේ සාක්ෂාත් කළා මාර්ගයේ වැඩ උත්මයන් බවට පත් වෙනවා. මෙන්න මේකයි පින්නතුනි බුදුහාමුදුරුවෝ ප්‍රදේශනා කරපු අනුකූර ප්‍රතිපදාව. මෙන්න මේ ප්‍රතිපදාව අනුපූර උන්වහන්සේ දේශනා කළා. කල්යාණ මිත්‍රාශ්‍රය තියෙනකොට සද්ධර්ම ශ්‍රවණේ ලැබෙනවා. සද්ධර්ම ශ්‍රවණේ ලැබෙනකොට ශ්‍රද්ධාව හට ගන්නවා. ශ්‍රද්ධාව හටගත්තට පස්සේ යෝනිසෝ මනසිකාරය හට ගන්නවා. යෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජඤ්ඤය හට ගන්නවා. සති සම්පජඤ්ඤයෙන් ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සුචරිතය, සතර සතිපට්ඨානය, සත්‍යබොජ්ජංග, විද්‍යායි මුක්තිය කරා යනවා. විද්‍යායි මුක්තිය ලබන්න නම් සත්‍යබොජ්ජංග වඩන්නට ඕන. සත්‍යබොජ්ජංග වඩන්න නම් සතර සතිපට්ඨානය තුලින්නට ඕන. සතර සතිපට්ඨානය වැඩෙන නම් ත්‍රිවිධ සුචරිතය තියෙන්න ඕන. ත්‍රිවිධ සුචරිතය වැඩෙන්නේ ඉන්ද්‍රිය සංවරය තියෙන කෙනාට. ඉන්ද්‍රිය සංවරය වැඩෙන නම් යෝනිසෝ සති සම්පජඤ්ඤය තියෙන්න ඕන. සති සම්පජඤ්ඤය වැඩෙන්න යෝනිසෝ මනසිකාර්ය, ශ්‍රද්ධාව, සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍රාශ්‍රය කියලා මේ කරුණු 10ක් තියෙනවා අංගුත්තර නිකායේහි දසක නිපාතයේහි අවිද්‍යා සූත්‍රයේ. මෙන්න මේ ගමන් මඟ තේරුම් ගත්ත කෙනා තේරුම් ගත්ත පමණට සිහිය තුළ ඉඳගෙන නිතරම තමන්ගේ කය ගැන, සිත ගැන, සිතවිලි ගැන අවධානය යොමු. ඔහු හැම වෙලාවෙම සිහිය උපයෝගී කරගෙන ඉන්නේ. ඔහු ලෞකික සත්‍ය තුලත් ඉන්න පුළුවන්. සමත භාවනා වඩමින් ඉන්න පුළුවන්. හැබැයි සමත භාවනා වඩන වෙලාවේදී ඔහු ලෝක සත්‍ය තුල ඉන්නේ. සමත භාවනා වැඩීමේදී කලබල වෙන්නේ නැහැ. දැන් මට ආත්ම දෘෂ්ටිය තියෙනවා. මම ඉක්මනට මනිත සංඥා වඩන්න ඕනේ කියලා පදනමට යන්නේ නැහැ. ඔහු සමතය උපරිම ලෙස දිනු කරන්න උත්සාහ කරනවා. ඔහු එක කරන්නේ ඇයි? ඊළඟ පියවරට උපකාරයක් පිණිසයි. ඔහු දන්නවා සක්කාය දිට්ඨිය ආත්ම දෘෂ්ටිය තමන තියෙන බව දන්නවා. ඔහු මේ සමතය වඩන්නේ අර විදර්ශනාට උපකාරයක් පිණිසයි. මෛත්‍රී භාවනා වැඩුවත් සීල සත්‍ය සුවපත් වෙත්වා කියලා සත්ව සංඥාව තුල ඉන්නේ. හැබැයි ਉਹ සත්ව සංඥාව තුල ගිලිලා නැහැ. ඔහු ඒ සමතේම උපයෝගී කරගෙන ඊළඟ මොහොතේ විදර්ශනා කළා. ඒ සත්‍ය සංඥාවනොත් ඔහු දුර වෙනවා. එතකොට මෙන්න මේ ධර්ම මාර්ගයේ ඉන්න කෙනා සතර සතිපට්ඨානෙ තුල ඉන්නවා. සතර සතිපට්ඨානෙ තුල ඉන්නකොට සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වැඩෙනවා. සතර රීතිපාද වැඩෙනවා. පංච ඉන්ද්‍රිය, පංච බල, සත්‍ය බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මෙන්න මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මම ක්‍රමානුකූලව වැඩෙන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු මේ 37ම කියලා වඩන්නත් පුළුවන්. ඇතැම් විට පරිසම්පාදය 11 ආකාරයකට ගිහිල්ලා ඒක 4කට වැඩිලා 44 ආකාරයකට වඩන්නත් පුළුවන්. ඇතැම් විට දස සංඥා වඩන්න පුළුවන්. ඇතැම් විට මේ තැනැත්තා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නත් පුළුවන්. සත්‍ය බොජ්ජංග වඩන්නත් පුළුවන්. ආයතන හයේ කුසලතා වැඩි කරගන්නත් පුළුවන්. පංච ඉන්ද්‍රිය ධර්ම වඩන්නත් පුළුවන්. ඒ වගේම සතර සතිපට්ඨානෙ වඩන්නත් පුළුවන්. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ සුචරිතය වඩන්නත් පුළුවන්. ත්‍රිවිධ ශික්ෂා වඩන්නත් පුළුවන්. සමත විදර්ශන වඩන්නත් පුළුවන්. සමහර විට බොහෝ දක්ෂයෙක්ම නම්, gifted පුද්ගලයෙක් නම් ඔහුට එකයි කරන්න තියෙන්නේ. ඔහු හැම මොහොතෙම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකේ නැත්තම් ආයතන වශයෙන්, ධාතු වශයෙන්, නාම රූප වශයෙන්. ඛණ්ඩතෝ ධාතුසෝ ආයතනසෝ කියලා සඳහන් කරනවා. මේ අවබෝධය සහිතෝ ස්කන්ධ, ධාතු, ආයතන, නාම රූප වශයෙන් සමුදය, වය, අස්සාද ආදීනව නිසරණ. රයිසින්, සීසින්, ග්‍රැටිෆිකේෂන්, ජෙන්ඩ් danger and liberation. මෙන්න මේ පස් ආකාරයකට ඔහු වඩන්න පුළුවන්. අවසාන වශයෙන් ඔහු සුපිරිම දක්ෂ කෙනෙක් නම් ඔහුට වඩන්න තියෙන හැම වෙලාවෙම ස්කන්ධ පංචකය සමුදේ වේ. හැම මොහොතෙම කුමන ආයතනයෙන් කුමන අත්දැකීමක් ලැබුණත්, කුමන දේ කරත්, කිව්වත්, ඇහුවත්, දුටුවත් ඔහු දන්නව මේ ස්කන්ධ පංචකයක් අහුත්වා සම්බුතං හුත්වා නබුසති පෙරනොති බී හටගත්තා ඉතුරු නැතුවම නිරුදෙනවා කියලා දැක්කා. එහෙම දකින්න දකින්න ඔහුගේ හිත බාහිර අරමුණක් තුළ බැසගන්නේ. ඔහු නිතරම අභ්‍යන්තරේ හටගැනීම නිරුදීම දකින්නේ. හැබැයි ඔහු එහෙම හිටියත් බාහිර ලෝකයට ප්‍රතිචාර නොදක්වන කෙනෙක් නෙවෙයි. බාහිර ලෝකෙට තමන්ගෙන් වෙන්න ඕන යුතුයකම් සියල්ලක්ම ඉටු කරනවා. සාමාන්‍ය කෙනෙක් කරනටත් වඩා ඉහළින් ඔහු ඒ යුතුයකම කරනවා. ඔබ දන්නවා ත්‍රිපිටකය ඒක රාශී කළා, බානක වරු වශයෙන් පුහුණු කළා, ඒ සියල්ලක්ම කරේ අවුරුදු 5000කට අධික කාලයක් නොනැසීමේ ධර්ම විනය යන්නට සකස් කළේ කවුද? මේ යථාර්ථය පසක් කරපු උත්තමයෝ. ඒ විතරක් නෙවෙයි, සුවිසාල ඉදිකිරීම වන රුවන්ැලි සෑය, මිරිසවැටිය ආදී සුවිශේෂී නිර්මාණවලට සැලසුම් ඉදිරිපත් කළේ මේ යථාර්ථය පසක් කරපු උත්තමයෝ. ආම වශයෙන් අවුරුදු 1000ක්වත් නොනැසී යන පුළුවන් විදියට සැලසුම් හදර මේ ලෝකයේ වෙනුන් ඉතුරු කළේ මේ ජීවිත යථාර්ථය පසක් කරපු උත්තමයන් වහන්සේලා. ඒ නිසා පින්වතුනි, මේ යථාර්ථය අවබෝධ කර ගැනීම කිසිසේත්ම ලෝක යථාර්ථයෙන් බැහැරවීමක් නෙවෙයි, නිහඬ පුද්ගලයෙක් නෙවෙයි, අක්‍රීය පුද්ගලයෙක් නෙවෙයි, වඩාත්ම සක්‍රීය කෙනෙක්, ලෝකයේ නිත්‍යයි සැපයි ආත්මයි කියන කෙනෙක් දවසට ආම වශයෙන් පැය 6ක්වත් 8ක්වත් නිදිය ගන්න ඕනේ කියලා කියනවා නේද? නැත්තම් මනෝවිද්‍යාඥයෝ කියන හොඳ නෑ කියලා කියද්දී ඔහු ඒ සියල්ලක්ම අභිවා ගිහිල්ලා ඔහුට සාමාන්‍ය විවේකයෙන් පැය 2යි ඉන්නට ඕන. සමහරට ඒත් නැතුව ධ්‍යාන සුවයෙන් හොට සතියක් වුණත් එක දිගට ආහාරත් නොගෙන ඔහුට පීති මක්ඛා භව ස්ථಿತಿ කියපු විදිහට ධ්‍යාන සුවයෙන් වුණත් ඉන්න පුළුවන් නිරෝධ සමාපatti. පින්නතුනි, මෙන්න මේ දහම අපට අතීත උරුමෙන් ලැබිච්ච අවස්ථාව. ඒක අතීත උරුමෙන් විතරක් නෙවෙයි, අපි සසර කළා වූ මහා දෙන කය සංස්කෘතියක් විදිහට අපට මේ භාග්‍ය සම්පන්න මොහොත අප වෙත ළඟා වෙච්ච මේ අවස්ථාව. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරපු මේ දහම් මගේ පින්නතුනි, ඊටාම අනුපිළිවෙලින් මේ කාරණා ටික උන්වහන්සේ අපට දේශනා කළා. අපි කිව්වා අර වේලාම සූත්‍රයේහි ඊටාම සරල දේ ඉඳන් අර සිව්පා සතාට කැම ටිකක් දීමේ ඉඳන් මෛත්‍රී භාන වැඩීම දක්වා ලෞකික කුසලයේ දිනු වෙන හැටිත් කියලා ඊට පස්සේ බුදුහාඳුර දේශනා කරනවා. වේලාම සූත්‍රයේම මෛත්‍රී භාන කරනට වඩා යම් කිසි කෙනෙක් එක සුළු මොහොතක් සමුදේ වැය බලනවා නම්, අනිත්‍ය සංඥා වඩනවා නම්, ඒක අර සියලුම කුසලකට වඩා ආනිසංසදායි කියලා. ඒකම තමයි බුදුහාඳුර ව්‍යංගපජ්ජ සූත්‍රයේදී දේශනා කළේ උද්‍යබ්බේ ගාමිනී පඤ්ඤා කියලා. සද්ධා සම්පදා, ත්‍යාග සම්පදා, සීල සම්පදා කියලා දේශනා කළා. ඊළඟට මේ ගිහිවත් දරණ මල්මාලා දරණ ගෘහස්ත ජීවිත ගත කරන දරුවන් පෝෂණය කරන මේ මිනිසයටත් අන්තිමට මොකද දේශනා කළේ? උද්‍යබ්බේ ගාමිනී පඤ්ඤාව. ස්කන්ධවල සමුදය බලන්න කියලා. අපි ඇතැම් වෙලෙ කියනවා අපට සරල බණක් කියන්න කියලා නේ. බුදුහාමුදුරුවත් එහෙම කියලා නැහැ. බුදුහාමුදුරුව අච්චර ඕලාරික විදියට ගිහි මල්මාලා දරන සම්බාධක සහිත ජීවිත ගත කරන අමුදරුවන් පෝෂණය කරන අපට දහම දේශනා කරන්න කියද්දිත් බුදුහාමුදුරන්ට උන්වහන්සේ උත්තාන සම්පදායෙන් පටන් අරන් අවසාන කරන්නේ කොහෙන්ද? උද්‍යබ්බේ ගාමිනී පඤ්ඤාවෙන්. මංගල සූත්‍රයේහි අර දෙවියෙක් කැවිල මිනිසුන්ගේ යහපත හේතු වන මංගල කරුණ දේශනා කරන්න කියලා දේශනා කරද්දී අවසාන කරුණවලදී උන්වහන්සේ දේශනා කරන්නේ මොනවද? අරිය සත්‍යාන දස්සණං ඒ තමංගල මුත්තමං, අශෝකං විරජං කේමං ඒ තමංගල මුත්තමං, නිබ්බාන සත්‍ය කිරියාච ඒ තමංගල මුත්තමං, නිවන සාක්ෂාත් කිරීම උතුම්ම මංගල කාරණේ විදිහට දේශනා කළා. ඒ ප්‍රතිඵල විදිහට පොට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒ තමංගල මුත්තමං. පෙරලෙන ලෝකේහි අටලෝ දහම අභියස ලාභලාභ යසයස ප්‍රසංසා නින්දා සැප දුක් කියන මෙන්න මේ අටලෝ දහම අභියස නොසෙල්වෙන අකම්පිත සිතක් ඇති කර ගැනීම තමයි ඉහළම මංගල කාරණේ විදිහට බුදුහාමුදුරුව අපට දේශනා කළේ. එනිසා පින්වතුනි, මෙන්න මේ ගමන් මාගේ ඉදිරියට යනකොට ඒතනත්තාට බුද්ධේ අවිච්ඡා ප්‍රසාද නැති වෙනවා. ධම්මේ අවිච්ඡා ප්‍රසාදනේ, සංඝේ අවිච්ඡා ප්‍රසාදනේ, අර කල්යාණ මිත්‍ර ආශ්‍රය ආදී සෝතාපත්ති අංග වලින් පටන් ගත්ත මේ තැනැත්තා සෝවාන් වෙච්ච කෙනෙක් විදියට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් වෙත අචල ප්‍රසාදයටපත් වෙනවා. ආර්යකාන්ත සීලේ, පංච සීලේ අඛණ්ඩව නිරත වෙන, නියැලෙන කෙනෙක් බවට පත් වෙනවා. එහෙම ගිහිපු තැනැත්තා පින්නතුනි අවසානයේ දක්වාම ගියාම කොහොමද කියන්නේ? ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්ම වඩපු කෙනා, සම්මාදිට්ඨිය ආදී අංග 8 වඩපු කෙනා, දසංග සමන්නාගතෝ අරහා, අටංග සමන්නාගතෝ සේකෝ, දසංග සමන්නාගතෝ අරහා. සේක පුද්ගල අංග 8යි, අසේක පුද්ගල තව අංග දෙකක් එකතු වෙනවා. පින්නොතුනි, මෙන්න මේ ගමන් මගේ ඉහළම ප්‍රාප්තියට ගිහිපු කෙනා ගැන සඳහන් වෙනවා. රහතන් වහන්සේගේ අධ්‍යක්ෂ වල සඳහන් වෙනවා අස්සද්දෝ අකතඤ්ඤෝ කියලා කාරණයක්. අස්සද්දෝ අකතඤ්ඤෝ කියලා. අස්සද්දෝ කියන්නේ තවදුරටත් අදහන දෙයක් නෑ හොට. ශ්‍රද්ධාව ඕනේ නිවන් දකින්නකම් විතරයි. ඊට පස්සේ ඔහු හිතුවක්කාර කෙනෙක් නෙවෙයි. ඔහුට තවදුරටත් අදහන දෙයක් නෑ. ශ්‍රද්ධා ඉක්මලු කෙනෙක්. අකතඤ්ඤෝ. අකතඤ්ඤෝ කියන්නේ කතකරණියෝ අනුපද්ද සදත්තෝ පරික්ඛින බව සංයෝජනෝ. ඔහුට නැවත කරන්න දෙයක් නැහැ. ඔහු දිට්ඨධම්ම සුඛවේරණ නිවසයෙන් ධ්‍යාන වඩන්න පුළුවන්. ඔහු දිට්ඨධම්ම සුඛවේරණ නිවසයෙන් ස්කන්ධවල සමුදේවය බලන්න පුළුවන්. ලෝකයාගේ යහවත සඳහා තවදුරටත් කල්යාණ මිත්‍රයන්ගේ ධර්ම සාකච්ඡාත් කරන්න පුළුවන්. හැබැයි ඔහුට කෙලෙස් දුරු කරන්න කියලා නැවත කරන්න දෙයක් නැහැ. ඔහු කරන හැම දෙයක්ම ලෝකයාගේ යහපත වෙනුවෙන් කරන්නේ. ඇතැම් විට සාමාන්‍ය මට්ටමින් රහත් වෙච්ච කෙනෙක් ආසවක්කේ ඥාණයෙන් විතරක් රහත් වෙච්ච කෙනෙක් ඉදිරිවිද ඥාන ආදී අභිඥා ලබන තුලන් පස්සේ කාලේ එහෙම වෙච්ච අවස්ථාවගෙන සඳහන් වෙනවා. ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්නේ ලෝකයා සඳහා පිහිට වෙන්න. ඒ ආධ්‍යාත්මික ශක්තියේ ලෝකෙට පිහිට වෙන්න. මුලදී රහත් වෙච්ච සමහර රහත් උතුමන් පස්සේ ත්‍රිපිටකය කඩපාඩම් කරලා තියෙනවා. රහත් වුණාට පස්සේ. ඇයි ඒ ලෝකෙට යහපත කරන්න ලෝකයේ මේ ධර්ම ගෙන යන්න. මේ දහන්දරත් එහෙම කරගොත් තමයි. උන්වහන්සේ රහත් වුණාට පස්සේ ත්‍රිපිටකය හොඳටම පරිශීලනය කළා. සම්පූර්ණයෙන්ම මතකේ දරාගෙන තමයි උන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළේ. ඉතින් මෙන්න මේ වගේ දහම අපිට ලැබෙච්ච වෙලාවේදී ඒ දහම උපරිම ලෙස අපේ ජීවිතයට සම්බන්ධ කරගනිමු. ඒ බුද්ධ ධම්ම සංඝේ කියන තෙරුණෙන් ආරම්භ කරලා මේ කල්යාණ මිත්‍ර ආදී සෝතාපට්ටි අංග සම්පූර්ණ කළා. ඒ උපරිමයට ගිහිල්ලා බුද්ධ අවචාපසදෙන ආදී ශ්‍රද්ධාවට පත් වෙලා අපි තවදුරටත් මේ සත්‍යස් බෝධිපාරිසික ධර්ම වඩලා ඉදිරියට ගිහිල්ලා අපේ දිට්ඨේ දිට්ඨමත්තං ආදී ඒ උපරිමයට පත්වනටත්, ඉන්ද්‍රිය බාන සූත්‍රයේ තියෙන විදියට භාවිත ඉන්ද්‍රිය පුද්ගලයෙක් වන්නටත්, කිංසුකෝම සූත්‍රයේ දැක්වෙන විදියට අර සමති විදර්ශනා නැමැති දූත යුවල විසින් රැගෙන යන පණිවිඩ කරුවන්ගේ මට්ටමින් ජීවත් වෙන මානසිකත්වයට පත්වීමටත් අපි උපරිම නිසස්වා ගනිමු. අද අප මේ සාකච්ඡා කළේ බුදුදහමේ තියෙන මූලික සංකල්පවල ප්‍රධාන සැකැස්ම එකට එකතු වෙන ස්ථානයේ සංදිස්ථානය අපි මේ සඳහන් කළේ. වෙනත් විදිහකින් කිව්වොතින් අපි තැන් තැන්වල හදපු කැලී ටික වාහනේ ඇසෙම්බල් කරපු අවස්ථාව. අපි දානය ගැන අහලා තියෙනවා, සීලය ගැන අහලා තියෙනවා, පටිසම්පාද ගැන අහලා තියෙනවා, චතුරාර්ය සත්‍ය ගැන අහලා තියෙනවා. නමුත් මේක ඔක්කොම එකට එකතු කරන්න අපි බොහෝ විට දන්නේ නැහැ. පින්නතුනි, අපි මුලින්ම කරේ මේ ටික එකට එකතු කරා. ඊට පස්සේ අපි ටිකෙන් ටික එක එක කැලී වල ස්වභාවයත් ඉදිරි දවස්වලදී අපි විස්තර කරනවා. චතුරාර්ය සත්‍ය කොහොමද, ආරස්මිංග මාර්ගය කොහොමද, කර්මය කොහොමද කියලා විවිධ න්‍යායවලින් අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපි සාකච්ඡා කරපු කරුණු වලින් පින්නතුන්ට ප්‍රශ්නාන තියෙනවා නම් අහන්නත් පුළුවන්. දේශනා කරා සෝමනහංස ආයතනය භාවනාව, ස්කන්ධ භාවනාව, ඊට පස්සේ ධාතු, ඒ භාවනා ටික එක කැටගරියකට අයත් වෙන්නේ. ඊට පස්සේ අපි කිව්ව පටික්කුල මානසිකාරය, ඒ භාවනාවලත් සෝමනහංස නවසීල ප්‍රක්‍රිය, ඒකේ අන්තිමට සමුදය දය බලන සෙක්ෂන් එක තියෙනවා නේද සෝමනහංස? ඒ භාවනාව පටන් ගන්නෙ දුක තුල ඉඳගෙන පුද්ගල සංඥාත, ඒ කියන්නේ ප්‍රහාණය කරන විදිහේ භාවනාව වෙනස් වගේ. ඇත්තම මේකයි බුදුහාමර ඉතාම පැහැදිලිව දේශනා කරනවා. ජානතෝ හම් බික්කවේ පස්සතෝ ආසවනං කයං වදාමිනෝ අජානතනෝ අපස්සදෝ කියලා. මම ආශ්‍රවයන්ගේ ශේඛිරීම දේශනා කරන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා. I explain the liberation for those who know the path, who see the path. එතකොට මේක යනකොට ඩෙස්ටිනේෂන් එක හොයාගන්න එකක් නෙවෙයි. යන්න කලින් ඇඩ්‍රස් එක හරියටම දැනගෙන යන්න ඕන ගමනක් මේක. දැන් මෙතන ඉඳලා ලොස් ඇන්ජලස් රට යන්න ඕන නම් මගක් ගිහිල්ලා ආයි ඇවිල්ලා හන්නේ අනිත් එක යන්නේ කොහොමද කියලා. සම්පූර්ණයෙන්ම අවසානයේ දක්වාම ඇඩ්‍රස් එක දැනගෙන තමයි යන්නේ. අන්න ඒ වගේ තමයි මේ දහම සුතමේ ඥාණයෙන් දැනගත්තු කෙනා ඔහු විවාහ ජීවිතයක් ගත කරත්, දරුවෙක් හැදුවත්, පංචශීලය රැක්කත්, සමතයක් කරත්, නවසීවතිකේ වැඩුවත් මොකක් කරත් කරන්නේ අරක ඩෙස්ටිනේෂන් එක ඔළුවේ තියාගෙන. දැන් අපි මෙතන ඉඳන් ලොස් ඇන්ජලස් රට යන්න පුළුවන්. මගේ දිහා තැමිට වාහනේ හැප්පෙන්න පුළුවන්. හැප්පුණත් තැමිට අපි ඊළඟ වාහනේ අරගෙන හරි ඉතුරු ටික හරි යනවානේ. පොලිසියට රිපෝට් කළා හරි ඊළඟ ටික අපි යනවා. අන්න ඒ වගේ තමයි අපි දානියක් දොන්නත් නිතරම අර සිතුවිල්ල අපේ හිතේ තියෙන කවදා හරි මම සමුදේවය දකිනවා. ඒ වගේම පංචශීලය රැක්කත් සාමාන්‍ය කෙනෙක් රකින්න විදිය පංචශීලයන්නේ ඔහු. දිට්ඨින් චනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. ඔහු අර දර්ශනයක් ඇතුවයි ඇතන ඇතකින අන්ත දෙකෙන් දුර වෙලා පංචශීලයත් ආරක්ෂා කරනවා. සමතයක් ලැබුවත් එහෙමයි. මෛත්‍රී භානාවක් කළත්, ආහාරයේ පටික්කුල මනසිකාරයේ වැඩුවත්, ධාතු මනසිකාරයේ වැඩුවත්, නව සීවිතයේ වැඩුවත් ඔහු එක කරන්නේ ප්‍රයිමරි ටෙක්නික් එකක් විදිහට විතරයි. සමාහිතෝ භික්ඛේ යථාභූතං පජානාති කියපු විදිහට කායනුපස්සනාව කියලා, කාය කායනුපස්සී විහෙරති කියලා අවසානයේදී ඒක සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන විදිහට වඩනවා. ඒකයි විදර්ශනාව. දැන් මෛත්‍රිය වුණත් මෛත්‍රිය නවතින්නේ නැහැ. හිත සමාධිමත් කරගෙන නවතින්නේ නැහැ. ඒ නිසානේ වෙනත් ආගමිකයෙක් කිව්වේ බුදුහාමුදුරු තා මෛත්‍රී භාවනා කියන අපිත් මෛත්‍රී භාවනා කියන නිසා අපි දෙගොල්ලම සමානයි කියලා. බුදුහාමුදුරුවෝ නෑ නෑ එහෙම සමාන නෑ කියලා. වෙනත් ආගමිකයෙක් මෛත්‍රී භාවනා වඩන්නේ සක්කාය දිට්ඨි ආත්ම දෘෂ්ටි මට පිහිටලා ඔහු චිත්ත සමාධිය සඳහා විතරයි වඩන්නේ. නමුත් බුදුදහමේ සඳහන් වෙනවා නිවන අරමුණු කරගෙන නිවනට නැමුණක් කොට මෛත්‍රී වඩන්න කියලා. එතකොට හිත සමාධිමත් වුණාට පස්සේ ඔහු ඒ සංඥාම ඔහු අනිච්ච අනත් අසුභ ආදීනවා ආදී වශයෙන් ස්කන්ධ ධාතු ආයතන නාම රූප පරිසම්පාදී වශයෙන් ඔහු සමුදේය බලන. අර මග තැන ඔහු නවතින්නේ. මොකද නවතින්නේ නැත්තේ ඔහු මේක පටන් ගත්තෙම අරසික මාර්ගයේ සම්මා දිට්ඨි පුරේණවා. චතුසත්‍ය සම්මාදිටිය දැනගෙන පටන් ගත්තේ නිකන් කම්මසගතා සම්මාදිටිය විතරක් නෙවෙයි. ඔහු සුතමේ ඥාණයෙන් හරියටම ඩෙස්ටිනේෂන් එක දැකගෙන තමයි වැඩේ පටන් ගත්තේ. ඒ නිසා ඒ තැනැත්තා කුමක් කළත් අවසානයේහි අර චතුසත්‍ය සම්මාදිටියට යන්නට ඉලක්ක කරගෙනයි මේ සියල්ලක්ම කරන්නේ. ඔහු නවසීවිතකේ නෙවෙයි ඇත්තෙම. ඔහු වාහනයක් ගත්තත් එහෙමයි ගන්නෙ. වාහනයක් ගන්නකොට උනත් හිතන පහසුවෙන් පින් කණ්ඩික කරගන්න අනිත්‍යයට උදව් කරන්න යන ගමන් හොඳට ධර්ම දේශනාවත් ඒක යහන්න ඒවත් ඉලක්ක කරගෙන තමයි ඔහු ගන්නෙ. ඔහු රැකියාවක් කරත් එහෙමයි. සම්මා ආජීවයේ ඔහු තමගේ නිවන් මඟට බාධා නොවන විදිය රැකියාවක් තමයි කරන්නේ. වැටුප ටිකක් අඩු උනත් කමන්නේ. ඔහු නිවනට බාධා නොවන විදිය රැකියාවක් තමයි කරන්නේ. ඔහු දරුවෙක් හැදුවත් එහෙමයි. ඒ දරුවත් එක්කම නිවන් දකින්න බලාගෙනයි මේක ඔහු සැරසුම් කළ තියෙන්නේ. ඒක තමයි විලක්ෂණය. ඔව් ඇත්තම ඒකේ ඇත්තම මේකයි. කෙනෙක් මුලදීම දැන් අපි සතර සතිපට්ඨානය පුහුණු වෙන්නේ. ඒ වගේ අපිට මුලදීම පුරුදු කරන්නත් පුළුවන්. නැත්තම් කෙනෙකුට සම්පූර්ණ සුතමේ ඥාණයෙන් දැන් අපි උදාහරණයක් ඇටියට කියමු පස්සග මහණුන් වගේ අය මුලදී උන් සෝවාන් වුණේ. සෝවාන් වෙච්ච කෙනෙකුට සතර සතිපට්ඨානය වඩන්නත් පුළුවන්. සම්පූර්ණම දිටි සම්පන්න පුද්ගලෙක් විදියට, සක්කාය දිටි දුරු කරපු කෙනෙක් විදියට එහෙම පුළුවන් සමහර අය සසරේදී හිත දිනු කරන් ආපු අයට. හොඳ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුනොත්, හරි දහම් පණිවිඩයක් ලැබුණොත්, දහම තුල හරියට යහ ස්ථාවර හිටියොත්, එයාට මුලදී දස්සනේන පහතබ්බා කියපු විදියට සම්බාස සූත්‍රෙන් දැක්වෙන විදියට දර්ශනයෙන් ප්‍රහකල යුතු ආශ්‍රව සම්පූර්ණ කරලා ඉවර වෙලා ඔහුට ඉතුරු ටිකේදී සතිපට්ඨානය වඩලා සත්‍යබොජ්ජංග වඩලා ආරිෂ්ඨ මාර්ගය වඩන්න පුළුවන්. තවත් සමහර අය ඉන්නවා මුලදීම සත්‍යස් බෝධිපාලසික ධර්මවලම යම් යම් කරුණු කිසියම් මට්ටමකින් වඩලා කල්‍යාණ මිත්‍රයන් තවදුරටත් ආශ්‍රය කරමින් අර අතීතයේ යම් කිසි අඩුවක් තියෙනවා නම් ඒ ටික මෙතෙන්දී සම්පූර්ණ කරලා ස්ථාවරත්වයකට ඇවිල්ලා තවදුරටත් සතිපට්ඨානය තුළම දියුණු කරගන්න පුළුවන්. විනයී ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන කාරණේත් එහෙමමයි. ආරම්භයේදීමත් කිසියම් විදියක ලෝභ ද්වේෂ දෙකේ අඩුවක් තියෙනට ඕන. නැති කෙනෙකුට මේ දහමට එන්න බෑ ඇත්තෙම. ඒ නිසා තමයි ප්‍රධාන කමඨහන කුමක් වඩන ගියත් ඊට කලින් බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභය, මරණානුස්සතිය කියලා මේ සතර කමඨහන් වඩන කියලා කියන්නේ. හිතේ අශ්‍රද්ධාවක් තියෙනවා නම් බුද්ධානුස්සයෙන් ඒක අඩු වෙනවා, ශ්‍රද්ධාව ඇති වෙනවා. කෙනෙක් කෙරෙහි දැඩි අමනාපයක් තියෙනවා නම් මෛත්‍රියෙන් අඩු වෙනවා ඒක. දැඩි රාගයක් තියෙන කෙනෙක් නම් අසුභයෙන් දුරු වෙනවා. කෙනෙක් බොහොම ධර්මයේ ප්‍රමාදී බවක් තියෙනවා නම් මරණාසතිය මෙනෙහි කිරීම ප්‍රතිඵලයක් විදියට ඔහු අප්‍රමාදී වෙනවා. මේ කරුණාවෙන් උපකාරවත් බව ලබාගෙන මේ ධම්මගර කෙනෙකුට පිළිසෙන්න පුළුවන්. හැබැයි ඒ ලෝභ දේශ දෙක සම්පූර්ණයෙන්ම දුරු වෙන්නේ ඔහු අනගම් වීමෙන්. ඔව් ඇත්තෙම සසර හිත දිනු කරපු මට්ටමට ඒ මට්ටමෙන් ඉදිරියට යනවා ඒකයි. එහෙනම් හඳයි බොහොම පිං හැම දිනාටම බොහොම දුර බැහැර ඉඳලා ඉතින් ඇතැම් විට රැකි ආරක්ෂාවටත් ගිහිල්ලා බොහොම උනන්දුවෙන් මේ වැඩසටහන සහභාගී වුණා. ඒක ඇත්තෙම ඔබේම කුසලයේ ප්‍රතිඵල ඔබ භුක්ති විඳින අවස්ථාවක්. ඔබේ ජීවිතේටම ඔබ වටිනාකමක් ලබා දීමක් ඒකලේ. වෙන කෙනෙකුට කරපු දෙයක් නෙවෙයි, ඔබටම ඔබ සැලකීමක් ඒකලින්. ඉතින් ඔබ සසරෙන් දිනු කරන් ආපු ප්‍රඥාවට ඔබේ ජීවිතයේ වටිනාකමට තවත් වටිනාකමක් මේ එකතු කරගත්තු අවස්ථාව. ඉතින් ඒ සඳහා අපට බොහෝ දෙනෙකු උදව්පකාර කරලා තියෙනවා. මේ ජීවිත කාලය වගේම අතීත ආත්ම භාවල අපේ අම්මල තාත්තලා මේ තාක්ෂණයේ ලබා දෙන උදව් කරපු අය බොහෝ දෙනෙක් අපට උදව්පකාර කරලා මිය ගිහිලා ඉන්නවා. ඉතින් ඒ හැම දෙනාමත් මේ පිණින් සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පින් සම්මදෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් හොඳින් රැක දෙත්වා. දෙවිනටත් මේ පින උතුම් වූ නිවන් පිණිසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මියුතුම් පින් දහමලානි සංසෙන් ඔබ අප හැම දෙනාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා. ජීවිත කාලයේ සිදු කරන සියලු දහම කටයුතු දිනෙන් දින සඵල කරගන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සොයා සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දු බයම් පන්තාච නිබ්බයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපා. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත්